සංසාර සාරෝග විනීතනි සම් සන්නීත සාතං සුචිසාර දේසං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනවේ විසාසං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුරන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දනම් විස්සාස පරමාඥාති නිම්බාන පරමං සුඛන්ති ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සැදැවත් වාසනාවන්ත පින්තුනි ලොස් ඇන්ජලිස්හි ධර්ම විජය බෞද්ධ විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල භාවනා වැඩසටහනෙහි අදට නියමිත වැඩසටහනෙහි සවස් වරුවේ සිදු කෙරෙන ධර්ම දේශනාවට උපන් දෙන්නටයි පිනතුන් බලාපොරොත්තු වන්නේ. තින් අප අද විශේෂයෙන්ම මාතෘකා වශයෙන් තෝරාගත්තේ ඔබට නිතරම හුරු පුරුදු ගාථාවක් ධම්මපදයේ අඩංගු මේ ගාථාව ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ඨි පරමන්දනං විස්වාස පරමාඥාති නිබ්බාන පරමං සුඛං කියන ගාථාව. විශේෂයෙන්ම අප මෙහිදී බලාපොරොත්තු වන්නේ ජීවිතයේහි සතුට සැනසීම ලබන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණ මොනවද කියන එකයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ. පින්තුනි සමස්ත බුදුදහම ගත්තොතින් ඉතාම පැහැදිලි කාරණයක් තමයි බුදුහාඳුරන්ගේ බලාපොරොත්තු වුණේ දුක් විඳින සත්‍යයන්ට සැප විඳින මාර්ගය කියලා දෙන එක. ඉතින් අන්නේ සැප විඳින මාර්ගය කියන්නේ යද්දි තමයි මේ ජීවිතය යථා ස්වභාවය උන්වහන්සේ දේශනා කළේ. ඒ වගේම දැනට අපි විඳින දුක අපට ඇතැමිට තේරෙන්නේ නැහැ. අන්නේ තේරෙන්නේ නැති දුක පැහැදිලි කරලා දීලා වඩාත්ම සැනසිලිදායක ජීවිතයකට පත් වෙන ආකාරය තමයි උන්වහන්සේ අපට දේශනා කළේ. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරණ පිනතුන් බලාපොරොත්තු වෙනවා තමන් නමින් මියගිය ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්නට. ඉනෝකා මෙන්ඩිස් මහත්මිය බලාපොරොත්තු වෙනවා මියගිය තමන්ගේ පියතුමාට ගේටි මෙන්ඩිස් ආදරණීය පියතුමාට පුණ්‍ය ආනුමෝදනා කරන්නට. ඒ වගේම ඩල්සි මෙන්ඩිස් ආදරණීය මෑණියන්ට, ඒ වගේම අශෝක සුදුසිංහ ආදරණීය සහෝදරිය ඇතුළු ඒ මීගේ ඥාතීන්ට පුණ්‍ය ආනෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතුමියගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මානි ජයන්ත අමනසිංහ මහත්මිය බලාපොරොත්තු වෙනවා ඒ තමන්නමින් මීගේ ඥාතීවරුන්ට පුණ්‍ය ආනෝදනා කරන්නට. මනෝජ් ඉන්දික අර්ථනායක පුතුණුවන්ට, නිමල් අර්ථනායක ස්වාමි පුරුෂයාට, සුමනාවති අර්ථනායක මෑණියන්ට, ගුණසේන මොනසිංහ පියතුමාට, නන්දන මොනසිංහ අනුරුද්ධ මොනසිංහ කියන සහෝදරයන්ට, කීර්ති සෙනරත් කියන ඥාති සහෝදරයාට, එවගේම හේමචන්ද්‍ර මුණසිංහ මහත්මයාට වසර 14ට කලින් මිය ගිය තුමාට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා සහෝදරයාට. ඉතින් ඒ පිනතුන්ගේ සියලු සත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුවම අප මේ ධර්ම දේශනාවට හුඟන් දෙමු. පිනතුනි, බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී උන්වහන්සේගේ හිතේ යම්කිසි කාරණයක් තිබුණා අප පිළිබඳව. ඒ එකක් තමයි මේ ජීවිතය අපි සාර්ථක කරන්න අපට මඟ පෙන්වන්න. පරලෝ ජීවිතයක් කෙනෙක් විශ්වාස නොකරත් ඕනම කෙනෙක් බලාපොරොත්තු වෙනවා මේ ජීවිතය සාර්ථක කරගන්න. ඒ නිසා අප මේ අද භුක්ති විඳින මේ ජීවිතය කොහොමද සාර්ථක කරගන්නේ කියන එක භාගතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම තවත් වැදගත්ම කාරණයක් තමයි මරණින් පස්සේ ජීවිතය සුගතිගාමී වෙන මාර්ගය. ඒකත් දේශනා කිරීම උන්වහන්සේගේ මූලික අදහසක් වුණා. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී උන්වහන්සේට විශේෂ ඥානයන් පහළ වුණා. ඒ ඥානයන් අතර එක්තරා ඥානයක් තමයි චතුූපපාත ඥානය කියලා කියන්නේ. නැත්නම් කුබ්බේ නිවසානුස්සති ඥානය. මෙන්න මේ ආදී ඥානයන්ගෙන් බුදුහාඳුරෝ දැක්කා මරණයට පත් වෙන බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන ආකාරය දැක්කා. මනුෂ්‍ය ලෝකේ ඉපදෙලින් ණය ගත්තත් මරණයට පස්සේන බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන ආකාරය උන්වහන්සේ චතුූපපාත ඥානෝස්සේ දැක්කා. දැකලා උන්වහන්සේට ලොකු සංවේගයක් හටගත්තා මේ අපාගත වෙන සත්‍යයන් පිළිබඳව. අනේ නිසා බුදුරජාණන් වහන්සේගේ මූලික අදහසක් වුණේ මේ අපාගත සත්‍යයන්ගෙන් මුදවලා සුගතියේ පිහිටවන්නට. අන්නේදී උන්වහන්සේ තේරුම් ගත්තා මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන අය බොහෝ විට ඊට හේතු වෙන කාරණේ මොකද්ද කියලා. දැන් අපට බොහෝ විට හිතෙන්නේ සතුන් මරලා සොරකම් කරලා මේ වගේ දේවල් වලින් දුගතිගාමී වෙනවා කියලා නේද? ඇත්තටම බුදුහාමුදුරුවෝ දැක්කා වැඩිපුරම සත්‍යයන් අපාගත වෙනවා නම් ඒ අපාගත කොහෙද ඉපදෙන්නේ? ඒ ඉපදෙන හේතුව මොකද්ද කියලා. මනුස්ස ලෝකයෙන් චුත වෙන බොහෝ දෙනෙක් නැමති ඉපදෙන කොහෙද? ඉපදෙන්නේ പ്രേත ලෝකේ. ඇයි പ്രേත ලෝකෙ ඉපදෙන හේතුව? ඒ හේතුව තමයි දැඩි ලෝභය කියන එක. ඒතකොට දැඩි ලෝභය කියලා කියන්නේ අනිත්‍යයේ දේවල් වලට තියෙන ආසාවද? නෑ, පිනතුනි තමන්ගෙම දරුවන්ට, තමන්ගෙම දේවල් වලට, ධනයට, තමන්ගේ රූපයට, ශරීරයට, තමගේ නිවසට මෙන්න මේ දේවල්ට ආසාවක් කරගෙන බැරුව තමයි බොහෝ දිනෙක මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන්නේ. මේක මේ නොතින හොඳටම තේරුම් ගන්න ඕන කාරණයක්. අපට බොහෝ විට අන්තිම මොහොතේ අප දැන් මේ මහන්සියෙන් හරියම්බ කරපු දේවල් ටික අත්හැරගන්න කලේසි නැහැ. ලොකු සටනක් දෙන්න වෙනවා මේකට. ඇතැම් විට අපි ධර්මය පුහුණු කරලා තිබුණත් අපි බොහොම මහන්සි වෙලා ධනයක් උපයලා තියෙනවා නම් ඒක අත්හරිනකොට ලේසි නැහැ ඒක. අන්න ඒක අත්හරින එක ගැන කලින්ම හිතලා තියනවනේ අපි. ඒ නිසා තමයි බුදුහාඳුර දේශනා කළේ ගිහි පැවිදි අපි හැම දිනෙකම නිතර සිහිපත් කරතු කාරණා දේශනා කරද්දී එක කාරණයක් දේශනා කළා. සබ්බේ තේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ අබින්හං පච්චවේකී තබ්බං කියලා. අපි ප්‍රියමනාප කැමතිවන සියලුම දේවල් වලින් තමන්ට වෙන් වෙලා යන්නට සිද වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා. දවසට එක තත්පර දෙකක් හරි ඇස් දෙක පියාගෙන හිටන්න. මම මේ ජීවිතෙන් කවදා හරි වෙන් වෙනවා. මම මේව අත්හැරලා යනවා. මගේ ගෙදර, දරුවෝ ටික, වාහනය, මගේ රැකියාව මේ වගේ දේවල් මට එක සුළු මොහොතකින් අත්හරින වෙන සිද වෙන බව දවසට තත්පර 10ක් හරි හිටන්න. නිතරම මෙනෙහි කරන්න බැරුණත් පොඩ පොඩ හරි එක පුහුණු කරන්න සහ එහෙම මොහොතක් ආවොත් Taman ඒකට මානසිකව සෝදානන්ද කියලා බලන්න. ඒකට කල්තියාම සෝදානන් වෙලා ඉන්නවද කියන එකත් බලන්න. මෙන්න මේ ස්කිල් එක මේ කුසලතාවයේ පිනතුරින් ටිකෙන් ටික දිනු කරගන්න. මේකත් එක Tamanගේ ලොකු ගුණයක් දිනු වෙනවා. අන්න ඒත් එක්කම Tamanට ඊට පස්සේ ජීවිතේහි ජීවිත ඉලක්කයක් තමයි ඉදිරියෙනවා. අපි හැම කෙනාටම තියෙන දේ තමයි වෙනතු ජීවිතයේ කොමක් වූ අරමුණක් තියෙනවා. අන්නේ අරමුණක් නැත්නම් අපේ ජීවිතයේ උද්‍යෝගයක් මොටිවේෂන් එකක් ඇති වෙන්නේ නැහැ. අපි හැම කෙනාම බලන්න අපිට මේ මොහොතේ තියෙන ඉහළම බලාපොරොත්තු මොනවද ජීවිතේ කියලා. එකක් හරි බලන්න. අපි කාටක් තියනවා ගිහන් හැටියට මේ පිනතුණක් තියනවා. තමන්ගේ දරුවන්ට හොඳට උගන්වන්න, තමන්ගේ ගෙදර තියෙන ණය දුරස් ටික ගෙවල් ඉවර කරන්න, රැකියාවෙන් ඉක්මනට ඉස්සම ගිහින් විවේකීව ඉන්න, තමන්ගේ ආමඩ තාත්තට සලකන්න, දරුවන්ට හොඳට උගන්වන්න. මෙන්න මේ වගේ බලාපොරොත්තු කීපයක් තමන්ගේ ළඟ තියෙනවා. එහෙම බලාපොරොත්තුවක් තියෙනවනේ පිනතුණ එක වරදක් නෙවෙයි. ඊළඟට බලන්න අන්නේ බලාපොරොත්තු කොච්චර දුරට තමන්ගේ ජීවිතයට වටිනවද කියලා. ඒ බලාපොරොත්තු වන ඉලක්කය ළඟා කරගත්තට පස්සේ ඊළඟට මොකද ඇති වෙන තත්ත්වය? අනේකට බලන්න. දැන් ඔබ ආද බලාපොරොත්තු වෙන ගොළම මේ දරුවාට හොඳට උගන්වන්න. උගන්වලා ඉවර වුණාට පස්සේ ඒ දරුවා තවදුරටත් ඔබේ ළඟ ඉන්නවද? හැමදාම ඔබේ ළඟ මේ දරුවා තියාගන්න පුළුවන්ද කියලා බලන්න. ඔබේ ගේස් තියෙන නයිටි ගොක්කුම ඉවර කරන්න ඔබ බලාපොරොත්තු වෙන්නේ නැති. ඉවර කරන්න පස්සේ තේ ගෙදරම ඔබටම කියලා හැමදාම තියාගන්න පුළුවන් දෙකම විදියට. මෙතන එක බලන්න පිනතුනි. අන්න ඒ බලාපොරොත්තු ඉලක්කට එක තමන් මෙලව තියෙන යනේවද තමන්ට මේ ජීවිතයෙන් පස්සේ ප්‍රයෝජනවත් වෙන දේවල්ද කියලා බලන්න. අන්න එතකොට ජීවිතයේ හැබැයි අරමුණ තමන්ට තේරුම් ගන්න පුළුවන්. එතකොට දැනට දරුවන්ට සැලකීම, ගේදර මේ ආදී කරුණු තියෙන අතරේදී තමන්ට ඊට වඩා ඉහළ බලාපොරොත්තුව ආධ්‍යාත්මික බලාපොරොත්තුවක් ඉදිරියට දෙයක් තියෙනට ඕන. ඒ දේ තමයි තමන්ට ජීවිතේ සතුට විඳින්න කියලා දේවල් ටිකක් තියාගන්නට ඕන. ඒ සතුට විඳින දේ බාහිර සාධකයක් මත නම් තීරණය වෙන්නේ. ඒ සතුට ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒ සතුට දුකක් බවට පත් වෙන්න පුළුවන්. අන්න ඒ සතුට ලැබෙන කාරණය තමන්ගේ පාලනය තියාගන්න එකක්ද, ඒක වෙනත් කෙනෙකුගේ පාලනය තුල තියෙන දෙයක්ද කියලා බලන්න. වැඩි දෙයක් තමයි තමන්ගේ රූප සම්පන්නයේ නිරෝගී භාවය බලන්න. ඔබ බලාපොරොත්තු වෙන්නේ හැමදාම එක වගේ නිරෝගීව ඉන්නද? හැමදාම එක විදිහට තමන්ගේ රූප සම්පන්නයේ, තමන්ගේ කොණ්ඩය, මූණේ පැහැය, දත් ටික මේක හැමදාම එක වගේ තියාගන්නද බලාපොරොත්තු වෙන්නේ? ඒක තමන්ට පාලනය කරන්න පුළුවන්ද කියලා බලන්න. මෙන්න මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ලස්සන කාරණයක් දේශනා කරනවා. සම්බම් පරවසන් දුක්ඛං සම්බම් අත්තවසන් සුඛං. යම් කිසි දෙයක පාලනය තියෙන වෙනත් කෙනෙකුගේ අතේ නම් ඒක දුකට හේතුවක් වෙනවා. යම් කිසි දෙයක පාලනය කන්ට්‍රෝල් එක තියෙන තමන්ගේ අතේ නම් අන්න ඒක සැපද පිණිස හේතුව වෙනවා. දැනට කතා කළේ එකාසකින් තමයි ජීවිත ඉලක්කයක් තියෙනට ඕන. ඒ ඉලක්කයට ළඟා වුණාට පස්සේ ඊළඟට තමන්ට තියෙන අරමුණ මොකද්ද? ඊට පස්සේ තමන්ට පිළිටෙලින්න තැනක් තියෙනවද? අන්න ඒක බලන්න. ඒ වගේම ඒ තමයි ඉලක්කයේ වශයෙන් ජීවිතේ වැඩිපුරම කාලයක් කැප කරපු දේවල් තමන් ඇත්තටම තියල යන දේවල්ද තමන්ට මරණයෙන් පස්සේ ප්‍රයෝජනවත් වෙන දේවල්ද කියලා බලන්න. ඒ තරක් නෙවෙයි. මරණයෙන් පස්සේ ජීවිතයක් නැති වුණත් මේ ජීවිත කාලේ ඒ දේ ගැන හිතනකොට කොච්චර තමන්ට සතුට ලැබෙන දෙයක්ද කියලා බලන්න. අන්න එහෙම හොයනකොට තමන්ට තේරෙන කාරණා ටිකක් එනවා. බුදුදහමේ හැටියට මරණයෙන් පස්සේ ජීවිතයේ සතුටෙන් සුගතිය යන විතරක් නෙවෙයි පිනතුනි. මේ ජීවිත කාලයේම තමන් කරපු දේවල් හොඳ යහපත් කාරණා මතක් වෙනකොට තමන්ට කොච්චර ජීවිතයේ සතුට ලැබෙනවාද කියලා බලන්න. අන්න එතෙන්දී තමන්ට කාරණා ටිකක් මතක් වෙනවා. ඒ මොකක්ද? ඒ තමන් ජීවිතේ කරපු හොඳ දේවල් ටික. අම්මට තාත්තට සලකපු ආකාරය, වෙනත් තමන්ගේ නිවසින් බාහිර දරුවන්ට සලකපු ආකාරය. දැන් බලන්න ඔබේ දරුවට ඔබ බාහිර සලකලා තියෙන පුළුවන්. හැබැයි ඒ දේ ගැන ජීවිතේ අන්තිම මොහොතේ හිතනකොට සතුටක් ඇති වෙනවද? අනේ මගේ දරුවට මං වාසලකුවා, මං දරුවට ජීවිත කාලේ සෙරෙපු මෙච්චර අරන් දුන්නා, මෙච්චර සූට් ගාණක් අරන් දුන්නා කියලා, මෙච්චර පන්ති ගාණකට මම වියදම් කළා කියලා හිතලා සතුටු වෙන්න පුළුවන්ද? ඔබ බලන්න ඔබේ දරුවාට සෙරෙපු කොටක් කියලා සාමාන්‍යයෙන් අරන් දෙලා ඇද ජීවිත කාලේ කෙනෙකුට. සමහර කොටන් සමහර 25ක් 30ක් 50ක් 100ක් වෙන තුල. බලන්න පින්නතුනේ ඔබ ඔබේ දරුවෙක් නොවන පිටස්තර කෙනෙකුට බලන්න සවස් කෝට්ටම අවුරුද්දකට පාසල් කෝට් එක ඇඳුම් සූට්ටම ගන්න දෙල තියන්න බලන්න. ඔබට ජීවිතේ වැඩිපුර මතක් වෙන්නේ ඔබේ දරුවට අරන් දීපු සවස් කෝට්ටම් 25ද අර දුප්පත් ළමයෙකුට අරන් දීපු එක සවස් කෝට්ටම මතක් වෙන්නේ. තේරුම් ගන්න පුළුවන් නේ වෙනස බලන්න පින්නතුනේ. කොච්චර වෙනසක්ද බලන්න. ඔබේ දරුවට සවස් කෝට්ටම් 25ක් කන දුන්නත් ඇත්ත නෝඩ පිනක් වෙලා නැහැ. යුතුයමක් වෙලා තියෙනවා. හැබැයි පිනක් වැඩි වෙන විදිහට කරන්න පුළුවන් ඔබ බුද්ධිමත්ක කරනවා නම් ඒක. ඔබේ ගෙදර වෙන කෑම ටික දන්සලක් වගේ කියලා හිතලා ඔබට ඒ පිනම කරගන්න පුළුවන් වුණා. ඔබ ගෙදර උදේ කෑමට ගුවෙනකොට දරුවන්ට සංගුරුසයට බහරියාවට අනේ මම මේ දන්සලකටයි මේ සත්තුන්ට කෑම ටිකක් දෙන්න මේ මිනිස්සුන්ට කෑම වෙලක් දෙන්න කියලා හිතලා දන්සලක් විදිහට මේක කරන්න පුළුවන්. දරුවන්ට සලකන කොටත් එහෙමයි. ඒතර මම සඳහන් කළේ පින්නතුනි මේ පිනක තියෙන වෙනස්කම මේකයි. ඒ සපත්ත කෝට්ටම අර දරුවෙකුට අරන් දීලා විඳින සතුට බලන්න. එතකොට ඒ උදව් කරපු දරුවා ඉහළ රැකියාවක් කරන කෙනෙක් නම් ලෝකේ බොහෝ දෙනෙකුට උපකාරයක් කරන කෙනෙක් නම් කොච්චර සතුටක් හට ගන්නවද? කොච්චර සතුටක් හට ගන්නවද? එහෙම ලෝක ඉතිහාසයේ කාරණා දිනනවා. පොඩි කාලේ සලකපු සමහර අය ඇතැම් විට රටවල නායකව වෙලා ඉහළම වෛද්‍යවරු වෙලා ඇතැම් විට දුප්පත් ළමයෙකුට සලකලා දන්නේ නැහැ. අන්තිම කාලේ රෝහලකට ගිහිල්ලා රෝහල ගත වෙනකොට තමන්ගේ සර්ජරි කරන ඩොක්ටර් අර උදව් කරපු ළමයම. එහෙම වෙච්ච අවස්ථා ගැන බොහෝ විට සඳහන් වෙනවා කාරණා. ඒ ඔබ උදව් කරපු කෙනා ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් ඇතැම් විට ඔබ එක සිවුරේ පූජා කරන ස්වාමීන් වහන්සේට ඒ සිවුර පෙරවගෙන මේ ස්වාමීන් වහන්සේ බණ 100 ගණක් ඇතැම් විට දේශනා කරන්න පුළුවන්. ඒ පූජා කරන සෙරපු දෙක දාගෙන උන්වහන්සේ පින්කම් ගානකට වඩින්න පුළුවන්. මෙන්න මේ කාරණයක් අපට හිතනකොට පිනතුණි හිතට ලොකු සැනසීමක් එනවා. ඒ වගේම ඔබ රැකපු සීලය බලන්න පංච සීලය. මම මෙන්න මේ වගේ සිල්පද ටික ආරක්ෂා කරන කියලා හිතනකොට ඔබ උදෑසන ඉඳන් රාත්‍රී දක්වා ගත කළා බලන්න ඔබ රැකපු පංච සීලය ගැන හිතන්න. මම අද දවසේ ප්‍රාණඝාතයක් කරේ නැහැ. සොරකමක් කළේ නැහැ. කාම වරද හැසිරුනේ නැහැ. මම බොරුවක් කිව්වේ නැහැ. මම මද්‍රව්‍ය භාවිත කළේ නැහැ. මෙන්න මේ පහ ගැන පිනතුනේ හැමදාම රාත්‍රියේ නිින්දට යනකොට හිතන්න ඔබ. හැමදාම උදෑසන නැගිට ගමම අද මට දවසේ හමු වෙන හැම දිනම සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා තුන් පාරක් කියලා ඉනතනේ නැගිටින්. රාත්‍රියේ නිින්දට යනකොට අද මට මොන කියෙච්ච හැම දිනම සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා නිදියන්. මෙන්න මේ එකම කාරණය ගත්තත් පිනතුනේ තමයි ජීවිතයේ සතුට විඳින්න පුළුවන්. අපි හරියට මේක කැපවීමෙන් අවංකව හොඳට අවධානයෙන් එක කරවතින් ඒ පොඩි කාරණය හරිය තමන්ට සතුට ලබා දෙන ජීවිතයේ ඉලක්කයක් වඩපත් වෙනවා. ඒක දවස්සක් දෙකක් නෙවෙයි ඒක බොහෝ කාලයක් කරාම ඒක ලොකු ශක්තියක් වඩපත් වෙනවා. එතකොට පිනොත්දී මේ කාරණ ටික අපි සඳහන් කළේ අපට ජීවිතයේ කරන දේවල් වල කිසියම් ඉලක්කයක් තියෙනවා. අපේ මේ වෙනිට කරන්න වැදගත්ම දේ මොකද්ද කියන එක තමන් දැනගෙන ඉන්නට ඕන. තමන් වාක් වැඩ කරයි කියලා විතරක් සාර්ථක නැහැ. තමන් කරන දේවල් වලින් ප්‍රයොරිටිය දීලා තියෙන මොනවටද? ඒව කොච්චර වැදගත්ද? ඒ කාරණා වලින් කොච්චර පිරිසට යහපතක් වෙනවද? කොච්චර කාලයකට යහපතක් වෙනවද කියලාත් බලන්න. අන්න ඒත් එක්ක තමන්ටම තමන්ගේ ජීවිතේ වටිනකමක් වෙනවා. මම මේ වගේ කරුණ ටිකක් ජීවිතේ කරලා තියෙනවනේ. මම මගේ දරුවට විතරක් නෙමෙයි මම දරුවෝ පස් දෙනෙකුට ශිෂ්‍යත්ව දීලා තියෙනවා නිකන් ගන්න. මම පංචශීලය බොහෝ කාලයක් ආරක්ෂා කරලා තියෙනවනේ. මම මෛත්‍රී භාවනා මෙච්චර කාලයක් කරලා තියෙනවනේ. මම බුදුගුණ මෙච්චර වඩලා තියෙනවනේ. මම මෙච්චර හිත එකඟ කරගෙන තියෙනවනේ. මෙච්චර මම විදර්ශනා වඩලා තියෙනවනේ. මෙච්චර දුරට මම සතිපට්ඨානය පුහුණු කරලා තියෙනවනේ. මෙන්න මේ කරුණ ටික පින්නතුණි අර සාමාන්‍ය කරුණ අතරින් ඉහළට ඇවිල්ලා තියෙනවා තමන්ගේ ජීවිතේ. මෙන්න මේ කරුණ ටික තමන්ගේ ජීවිතේ නිතරම පැහැදිලිව පේනන කාරණා ටිකක් වඩපත් වෙනට ඕන. මෙන්න මේත් එක තමයි ජීවිත ලොකු සතුටක් කියනවා. ජීවිතය අරමුණක් තමන්ට පේනවා. තමන්ගේ ජීවිතයට වටිනාකමක් ලැබෙනවා. ඒ වටිනාකම බාහිර කෙනෙක් දීපු වටිනාකමක් නෙවෙයි. ඒක තමන්ම තමන්ට දීපු වටිනාකම. මොකද බාහිර කවුරුවත් දන්නේ නැහැ ඔබ ගැන ඔබ තරම්. ඔබ ගැන දන්න හොඳම කෙනා ඔබ. එතකොට ඔබ කරපු හොඳ ගැන අපට අගයන්න පුළුවන්. නමුත් ඇත්තට මේක ඔබට දෙන වටිනාකමක් නෙවෙයි. ඔබ ගැන ඔබ වර්ණනා කරන එක තමයි වටිනම දේ. මම මෙච්චර මං අමර තාත්තට සැලකුවා. මෙච්චර අසරණ ළමයට මං සැලකුවා. මෙච්චර මං ස්වාමීන් වහන්සේට උදව් කළා කියලා තමම තමන්ගෙන ගන්නවා. අන්න ඒ ටික තමන් ඉදර හිතන්න. අන්න ඒක හිතන්න පුළුවන් වෙනකොට පින්නතුනේ ජීවිතේට වටිනාකම තමන්ම ලබා දෙන්නේ. අන්නේ වටිනාකම තමන් විසින් තමන්ට ලබා දෙනකොට තමන් බාහිර ලෝකයෙන් ප්‍රශංසා ලබන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි පිටස්සර කෙනෙක් ඔබ ගැන වර්ණනා කරනකොට ඔබට ලැජ්ජ හිතෙනවා. අනේ මේ මොනවද කියන්නේ කියලා. මම මෙච්චර මහා මෙරක් වගේ දේවල් කරලා තියෙනවා මෙයා මං ගැන ගුණගතන කරනවා කියලා මට මේ ගෞරවයෙන් නෙවෙයි අවනම්බුවක් කරන්න කියලා. ඒ තරම් ඔබ ජීවිතේ වටිනාක කෙනෙක් වටිනා දේවල් කරපු කෙනෙක් අපි හැමෝම ඔබ ගැන කියන්නේ ගියොතින් ඔබේ වටිනාකම අඩු වීමක් වෙනවා. අන්න ඒ නිසා තමන්ම තමන් කරන දේවල් නිතර නිතර හිතන්න හිතනකොට තමන්ටම තමන් ගැන ගෞරවයක් ආදරයක් හට ගන්නවා. ඒ විතරක් නෙවෙයි තමන් පාවිච්චි කරන බඩමුට්ටු ගැන තමන්ට ගෞරවයක් ඇති වෙනවා. අනේ මම මේ ඩිවයිස් එකෙන් කොච්චර නම් බණ රෙකෝඩ් කළේ තියෙද කොච්චර බණ අහලා තියෙද මගේ මේ සිරුරේ දැඳගෙන මම කී දවසක් නම් සිල් සමාදන් වෙලා තියෙද මගේ සෙරෙපු දෙක දාගෙන මම වාර කීයක් නම් පන්සලට ගිහිල්ලා තියෙද අම්මට තාත්තට සලකන ගිහිල්ලා තියෙද තමන්ගේ සෙරෙපු දෙක දගෙන කොට තමන්ගේ මේස් එක දගෙන කොට තමන්ට ගෞරවයක් හටගන්නේ ඒක පරණු නැහැ කියලා වටිනාකම අඩු වෙන්නේ නැහැ පින්නතුනි ඇන්ඩික්ස් බඩු අලුත් බඩු වටක් වඩා වටින සමාලාටනේ අන්නේ වගේම තමයි පින්නතුනි අපේ ජීවිතේත් අපට වටිනාකමක් අපි ලබා දෙන්නට ඕන. අන්නේ වටිනාකම ඉහෙලින්ම ලබා දෙන්න තමයි බුදුහාඳුර කටයුතු කළ තියෙන්නේ. අපේ වටිනාකම අපටම තේරුම් අරගෙන අප විසින්ම අගය කරන මානසිකත්වයක් හදන්නයි බුදුරජාණන් වහන්සේ කටයුතු කළ තියෙන්නේ. අන්න එතෙන්දී බුදුහාඳුර කරපු ප්‍රධානතම දේ තමයි අපි මේ ජීවිතේ කිසිම දෙයක් නොකර අලුත් දෙයක් අපි මේ ජීවිතේ ලබන කොට අපි සසර කොච්චර පින්වන්ත වාසනාවන්ත කෙනෙක්ද කියන එක අපට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. අපි කොයිතරම් පින්වන්තද කියලා. ඒ පින්වන්තබාට බුදුදහමේ කියන්නේ ශ්‍රණ සම්පත්තිය කියලා. Very rare auspicious moment කියන එක. ඊටාම වාග්ය සම්පන්න පුණ්‍යකාමී අවස්ථාවක් කියන එක. ධර්මෙහි අංගුතර නිකාය අටවෙනි පාදයේ සඳහන් වෙනවා අක්කන සූත්‍රය කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේ සඳහන් වෙනවා ඊටාම අමාරුවෙන් අපි මේ ලැබපු ධර්ම වර ප්‍රසාදය ගැන. ඇතැම් වෙලේ ලෝකයේ සත්‍යයන් ඉපදෙනවා. ඒ ඉපදෙන කාලේ නිරයේ සමහර ඉපදෙන්නේ. ඊට ධර්මයෙන් ප්‍රයෝජනයක් ලබන්න බෑ. සමහර ඉපදෙන්නේ තිරිසන් ලෝකේ. සමහර ඉපදෙන්නේ പ്രേත ලෝකේ. ඒ කාටවත් මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න බෑ. සමහර විට බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයේ ලෝකේ තියෙන කාලේ සමහර සත්‍යයන් ඉපදෙලින්නේ දීර්ඝායුෂ්ක දෙවිවරු වෙලා බ්‍රහ්මයෝ වෙලා. අසඤ්ඤ සත්‍ය, ආකාසනංචායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේවසඤ්ඤා නාසඤ්ඤායතනෙ මෙන්න මේ වගේ ඊටාම දීර්ඝ කාලීනව ජීවත් වෙන ඒ වාගේම ඒකෝකාර භවික සහ චතුෝකාර භවික සත්‍යයන් ඉදිරිය ඉපදෙනවා. ඒකෝකාර කියන්නේ ස්කන්ධ දෙකයි තියෙන්නේ. අසඤ්ඤ සත්‍යේ රූප ස්කන්ධය විතරයි තියෙන්නේ. ඊට පස්සේ අරූපාචර බ්‍රහ්ම ලෝකේ හතර තියෙන්නේ ස්කන්ධ හතරයි. ඒකට කියනවා චතුෝකාර භව කියලා. රූපයක් නැහැ. වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතරයි තියෙන්නේ. ඒකට කියනවා චතුෝකාර භව කියලා. මෙන්න මේ තැන්වල ඉපදුනත් කෙනෙකුට ධර්මයේ ප්‍රයෝජන ගන්න බෑ. මුලින්ම සෝතාපන්න වෙන්න නම් පංචවෝකර භවක සත්‍යෙක ඉදිරියට ඉන්නට ඕන. හැබැයි සෝවාන් වෙච්ච කෙනෙක් අර ඒකෝකාර බයක විදියට හෝ චතුෝකාර බයක විදියට ඉපදුණත් ගැටලුවක් නෑ. යාට ඊතුරු මාර්ගවල ධර්මය කාර්යයක් විදියට වැඩෙනවා. ඒක ධර්ම සිද්ධාන්තයක්. නමුත් සෝවාන් වෙනනම් ධර්මයේ මුලින්ම අසල දැනගෙන පළවෙනි මාර්ගවලටපත් වෙනනම් සෝතාවදානයේ ප්‍රඥාව තියෙනට ඕන. කණෙන් අසා දැනගන්නා වූ ශ්‍රොතමේ ඥානය තියෙන්න ඕන. ඒක ලබන්න පුළුවන්කම තියෙන්නේ මේ වගේ මනුස්ස ලෝකෙක ඉපදෙන්න ඕනේ. කොයි දිව්‍ය ලෝකෙක රූපාචර බ්‍රහ්ම ලෝකෙක ඉපදෙන්න ඕන. එතකොට සමහර අයට මෙන්න මේ අවස්ථාව ලැබිලා නැහැ. සමහර සත්‍යයන් ඉපදෙනවා ප්‍රත්‍යන්ත ජනවල ඉපදෙන්නේ. ප්‍රත්‍යන්ත ජනපදවල ඉපදෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙකු ලෝකෙ පහළ වෙනවා ඈත දුර බැහැර ප්‍රදේශයක ඉපදෙනවා ධර්මය අහනවත් අවස්ථාව ලැබෙන්නේ නැහැ. එයාටත් මේ අවස්ථාව ගිහිල්ලා යනවා. ඊළඟ කාරණේ තමයි සමහර සත්‍යයන් ඉපදෙනවා ඉපදුනාට මිත්‍යා දෘෂ්ටික පවුලවල ඉපදෙන්නේ. ඇතැම් විට දඹදිව මැදදේශීම ඉපදෙනවා. බුදුරජාණන් වහන්සේ උදහාස පේනවා ඇතැම් විට. සංගරත්නයේ පේනවා. පින්නපාති වඩිනවා පේනවා. බණ කියනවා ඇහෙනවා. නමුත් අර උපදීම දැඩි මිත්‍යා දෘෂ්ටික ආගමල ඉන්න සමහර අයનો අදහස් වෙනස් නොකර ගන්න අය ඒකත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. තවත් සමහර අයનો උපතින්ම මන්ද බුද්ධික අය. තමන්ගේ මනස පාලනය කරගන්න බැරි අය. අර තමන්ගේ කටින්ම කෙල බේරෙන සමහර අය ඉන්නෝනේ. අන්න ඒකට කියනවා කෙලතොළු කියලා. අන්න ඒ වෙන මානසිකත්වයක ඉන්න කෙනෙකුටත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. හැබැයි මේ අක්කන සූත්‍රයේ පිනතුනේ අන්දායට බිහිරි අයට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ කියලා නෑ. ඊට අභිඥා ලබන්න බැරි වෙන පුළුවන්. හැබැයි මාර්ගඵල ලබන්න බෑ ධර්මයෙන් ප්‍රයෝජන ලබන්න බෑ කියන මේ සූත්‍රේ නෑ. එතෙන්දී අපි මුගම් පරිස්සම් කරන මේ කාරණේ කියනවා නේද? හැබැයි මන්ද බුද්ධික කෙනාට බෑ කියලා පැහැදිලිව දැක්වෙනවා. තවත් සමහර අවස්ථාවලදී අපි හොඳ ප්‍රදේශයක ඉපදිලා ඉන්නවා. සම්මදෘෂ්ටික තැනක ඉපදිලා ඉන්නවා. කම්මස්සගත සම්මාදිටිය පිළිවදින තැමෙට. නමුත් මේ ඔක්කොම සාධක ටික තිබුණට ධර්මයේ රෝගේ නැහැ. අබුද්ධෝත්පද කාලයක. එතකොට අපි අර ජීවිතයෙන් නිසි ප්‍රයෝජන ලබා ගන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ එක්තරා සූත්‍රයකදී දේශනා කරනවා චිග්ගල කියලා සූත්‍රයක් තියෙනවා. මේ චිග්ගල සූත්‍රයේ තමයි කනකැස් බෑ වගේ උපමාව දැක්වෙන්නේ. අවුරුදු 100කට වරක් ජලයෙන් උඩට එන එකහක් පමණක් පේන කැස් බෑවා. අර වියගසේ අර හරක කුඹරේ හානකොට නැත්නම් කරත්ත බැඳිනකොට ඒ දාන වියගස විශේෂයෙන් ගොවිතැන් කරන අය හානකොට අර සතාගේ කර හේතු කළ තියෙන ඒ ලීයේ කොටසක කෙළවරේ සිදුරක් තියෙනවා. අනේ සිදුර සහිත ඒකට කියනවා වියගස කියලා. මෙන්න මේ වියගසක් මුහුදට දාලා මුහුදේ තැනින් තැන පාවේ පාවේ තියෙනකොට අවුරුදු 100කට වරක් වතුරෙන් උඩට එන එකහක් පමණක් පේන කැස් බෑවා. අර වියගසම පාවේ පාවේ ඇවිල්ලා අර සිදුරෙන්ම අහස බලයි කියන කාරණය පුළුවන් ද හිතන්න? ඒක හිතාගන්න බැරි කාරණයක් නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ කරුණ වෙන්න පුළුවන් දෙයක්. ඊටත් වඩා දුර්ලභයි කියලා කියනවා සතර අපාය වැටිච්ච කෙනෙක් නැවත මනුස්ස ලෝකෙට එන එක කියලා. ඒතකොට පින්වත්නි අපේ සසරේදී අපාගත වෙලා හිටියානේ මේ. අපි කවුරුත් එහෙම නැතියයි කියලා කාරුවත් අපිට කියන්න බෑ. එතකොට අන්න ඒ ආස්වා ගත කළ මහා දුක් විඳල මේ සුගතියට ආපු අය අපි. ඒ නිසා අපි හැම කෙනෙක්ම තමන් ගැන හිතර සතුට වෙන්න තමන් මේ දුගතියෙන් මිදුණා කියලා. අර වියසිතුරෙන් අහස දකින්න වගේ ඉතාම දුර්ලභ අවස්ථාවක් තමන් මේ ලබාගෙන තියෙන කෙනෙක් ගැන හිතන්න. පින්නතුනි මේකමැටි ජීවිතේ සතුට වෙන්න අපට. ගහක් යට හිටියත් ලෙඩ වෙල හිටියත් දරුවෝ කවුරුවත් නොසලකුවත් මෙන්න මේ චිග්ගල සූත්‍රයේ තියෙන මේ කරුණ ගැන විතරක් හිතුවත් අපේ ජීවිතේ හැමදාම සතුටු වෙලා ඉන්න පුළුවන්. හැමදාම හිනා වෙලා ඉන්න පුළුවන්. ඒ තරක් මේ පින්නතුනි නැවත මේ උපමාව බුදුහමර දේශනා කරනවා. සුගතිගාමී වුණත් යම් කිසි කෙනෙක් අන්න ඒ සුගතිගාමී වෙච්ච කෙනා බුද්ධෝත්පාද කාලෙක ඉපදෙනවා කියන එක නැවතර උපමාවම දක්වලා වියසිතුරෙන් කනකැස් බෑවා අවුරුදු 100කට වරක් උඩට එන අවස්ථාවේදී අහස දැකීම වගේ කියන අර උපමාව නැවත දේශනා කළ තියෙනවා. එහෙනම් හිතන්න පුළුවන් නේ විනාසෙ කොච්චර තැනකින් බේරිලි බේරිලිද මේ ආවේ කියන එක. එක පැත්තකින් දුගතියෙන් බේරිලි බේරිලා ආවා, අනිත් පැත්තෙන් අබුද්ධෝත්පාද කාලවලින් බේරිලි බේරිලා බුද්ධෝත්පාද කාලයකටම මෙතන ගානට සම්බන්ධ වුණා. බලන්න කොච්චර මාසරාන්ත දෙකලි පින්නතුනි. එතකොට මෙන්න මේ කාරණේ හැමදාම ඔබ හිතන්න. අමතක කරනකොට හැරි ලියලා තියන්න නිතර පේන කෙනෙක්. මේ දෙපහරක් මේ සසරින් බේරිලා ආපු අය එකපාරක් අපායෙන් බේරිලා අනිත් පැත්තෙන් අබුද්ධෝත්පාද කාලෙන් බේරිලා තමන් මේ ආවා කියලා හිතන්න. එතකොට අනිත් අය බැන්නයි කියලා හරි, එච්චර ලස්සන නෑ කියලා හරි, ලොකු රැකියාවක් නෑ කියලා හරි, ණය තුරස් තියෙනවා කියලා හරි, දැන් කොන්දේ අමාරුව තියෙනවා කියලා හරි, එහෙම කිසි දෙයකට අපිට දුක් වෙන දෙයක් නෑ. අපි කාටත් ලෙඩ දුක් තියෙනවා, ප්‍රශ්න තියෙනවා, මේ මැද තමයි හැම කෙනෙක් ඉන්නේ. පින්නතුනි බොහෝ දෙනාට මේ ලෙඩ දුක් ආදිය තියෙනවා. ඒව සාමාන්‍ය දේවල්. ඒවට අපි ප්‍රතිකාර ගන්න ගමන් අපි ඊට වඩා ඉහළ තැනක අපේ හිත අපි නිතර තියාගන්නවා. එතකොට පින්නතුනි මෙන්න මේ අපට ජීවිතයේ සතුටට පත් වෙන පුළුවන් කාරණේ මේ ආත්මය අමුතුවෙන් මොකක්වත් නොකරත් අද මේ අවස්ථාවේ ලැබපු දේවල් ටික ගැන හිතලම සතුට වෙන්න පුළුවන්. ඒ තරම් කාරණා ටික අපි මේ තියාගෙන ඉන්නේ. අර ලස්සන කතාවක් තියෙන්නේ. එක්තරා මිනිස්සෙක් යකඩ පෙට්ටියක් උඩ වාඩි වෙන අවුරුදු ගානක් සිඟාකලා තියෙනවා. යාගේ රැකියාව තමයි සිඟමන් යදින එක. හැබැයි වාඩි වෙලා ඉඳින් ලොකු යකඩ පෙට්ටියක් උඩ මේ මිනිස්සු අවුරුදු ගානක් ඉඳලා මරණයට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ මිනිස්සු මේ මිනිහගේ කටයුතු තව සංකඩු සිය දෙකලා අර පෙට්ටිය බලලා තියෙන මොකද්ද කියලා. අර පෙට්ටිය මොකද තිබිලා තියෙන්නේ? සම්පූර්ණ මේ යකඩ පෙට්ටියේ පිරෙන මැණික් තිබිලා තියෙන්නේ. මැණික් පෙට්ටිය කොඩ ඉඳගෙන ජීවිත කාලේ මේ මිනිස්සු හිඟා කාලා. මෙයා දැනගෙන ඉඳලා නැහැ මැණික් කියලා ඒකේ. කොහොම හරි ක්‍රමයකින් තෙන්ට ආපු එකක් මෙයාට ඒක හරින්නත් දරුව තිබිලා තියෙනවා. ඒකේ මැණික් තිබිලා තියෙන්නේ. අපේ පින්නතුනි අන්නේ වගේම තමයි. මැණික් පෙට්ටියක් නෙවෙයි, මැණික් පෘථුවියක් උඩ මේ ඉන්නේ පින්නතුනි අපි. සද්ධර්මයේ තියෙනවා නම් ධර්මයේ සඳහන් කරන හරියට මහා සාගරයේ අතුලේ මහා වටිනා දේවල් තියෙනවා. කරන් රෙදියේ මුතු මැණික් වේරළු මිනි ආදී ඉතාම වටිනා දේවල් වැඩිපුරම තියෙන සාගරයේ පතුලේ. අන්නේ සාගර පතුලේ වටිනාම දේවල් තියෙනවා වගේ මේ සම්බුද්ධ ශාස්ත්‍රයක් තුල වටිනාම දේවල් තියෙනවා. ඒක පහරාද සූත්‍රෙදි දැක්වෙන්නේ. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනේ බෝසත් කාලයේදී කල්ප ගානක් පෙරම් පුරලා සංසාරේ නැමැති මහා සාගරේ පීනල ගිහිල්ලා as is masle නැමැති මේ දේවල් දිනා සුවිසාල පරිත්‍යාගයක් කරලා මේ සාගරේ නැමැති සංසාරයෙන් මතු කළගත්තු මහා වටිනා දේවල් ටිකක් තියෙනවා. මොනවද ඒ? ඒ තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. සතර සතිපට්ඨානය, සතර සම්‍යප්ප්‍රධාන වීරිය, සතර ඉද්ධිපාද, පංච බල, පංච ඉන්ද්‍රිය, සත්බොධංග, අරහත්ංග මාර්ග. මෙන්න මේ මහා වටිනා මැණික් ටිකක් අපට දීලා තියෙන පින්නතුනි. ඒ දීල උන්වහන්සේ පිරිනම පැවිතරක් නෙවෙයි ඒ මැණික් එක වසර 2500ක් අපේ ස්වාමීන් වහන්සේලා අපි මේ ලෝකීප දෙනකන් මේක ඉතාම ආරක්ෂා සහිතව රැක බලාගෙන දින අපට දෙන්න. දැන් ඔබ මේ ලෝකෙට ඉපදෙනකොට ඔබේ අම්මා කලින්ම ඔබ ගැන දැනගෙන ඔබට ඇඳුම් හිම සූදානම් කළා, සබන් වර්ග ගෙනත් තියලා, බේසමක් හිම ගෙනලානේ උඟා සූදානම් වෙනවා එන්න කලින්නේ. අපි කවුරුත් ඉපදෙනකොට එහෙමයිනේ. එතකොට ඒ අම්මා අර මාස 8ක් 9ක් 10ක් මව කුසේ තියාගෙන ඉඳලා බිහි වෙනකොට ඒ දෙන්න තමයි මේ බඩු ටික අපිට තියාගෙන ඉන්නේ. නමුත් බලන්න ස්වාමින් වහන්සේලා අවුරුදු 2500ක් බලන් හිටියා මේක පරපුරෙන් පරපුරට ආරක්ෂා කළා. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 440ක් යනකම් මේක කඩපාඩම් ඉරගෙන ආවේ. අලු විහාරයේදී මේක ග්‍රන්ථ ආරෝඪ කරේ වරගම්බරජතුමාගේ කාලේ බුද්ධ වර්ෂ 440දී. ඒ 440දී රචනා කරා කියන්නේ කොහමද? දැන් වගේ කම්පියුටර් එකකින් රචනා කළේ. කොහොමද රචනා කළේ? අර තල්පත් වලනේ ඉතාම අමාරුවෙන් තල්පත් හොයාගෙන ඇවිල්ලා ඒව මැදලා විශාල මහන්සියකින් ඒව රචනා කළා. එක පිට ඇදැමිට පිටපත් 5යි 10යි ලියන්නේ. ඒව ලියලා ඒක වැඩි වුණොත් අවුරුදු 50කට ඇතින් ඒක දිරාපත් වෙනකොට තව සෙට් එකක් ආයි ලියනවා. ඒව තැන් තැන්වල ප්‍රචාරය කරනවා යවනවා. එහෙම බලන්න අවුරුදු 2000 ගානක් නැවත මේ ටික රැගෙන ආවා අපි වෙනුවෙන්. වළගම්බ රජතුමාගේ කාලෙන් මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන කලින් ධර්ම සංගායනාවක් පැවැත්තුවා. අවුරුදු 12ක් බැමිණි තියාසාය කියලා මහා සාගතයක් පැවතුණා. අනේ සාගත කාලයේ ස්වාමීන් වහන්සේලා නොඑක් තැන්වල විසිරලා ගියා. සමහර ස්වාමීන් වහන්සේලා පිරිනමන පැව නිරහාරව. රාතන වහන්සේලා. සමහර ස්වාමීන් වහන්සේලා මොහොත තරණය කළ ඉන්දියාවට ගියා. දකුණු ඉන්දියාව ආදී ප්‍රදේශ වලට ගියා. මේ ස්වාමීන් වහන්සේට සාගතයෙන් පස්සේ නැවත එකතු වෙලා ඔක්කොම එකට සජ්ජහන කළා මේ 84,000ක් ධර්මය. ධර්මස්කන්ධය. සංගහනා කළ එක මතයකට ආව මෙන්න මේ විදිහට ඇතිවෙන්න ඕනේ කියලා. අකුරක් වෙනස් නොවන විදිහට ඒව රචනා කරලා නැවත සීවස් ගාන අප වෙනුවේ මේව රැකගෙන ඇවිල්ලා අපේ අර අම්ම තාත්ත සූදානම් වුණාට වඩා සූදානමක් මේ අප වෙනුවේ සූදානම් වෙලා කළ තියෙනවා. ඒ නිසා වෙනසුනේ මේක සුළුපටු දෙයක් නෙවෙයි. මෙන්න මේ කරුණ ගැන හිතනකොට අපිට පේනතුනේ ඇත්තටම නිදා ගන්න හිතෙන්නේ නැහැ. ශ්‍රද්ධාවන්ත කෙනෙකුට මේ ටික හිතනවා නම් නිදාගන්න ලෝභයි නිදාගන්න වෙලාවෙත් ලෝකෙට දෙයක් කරන්න ඕන කියලා හිතෙනවා. බලන්න මෙච්චර අපි වෙනින් දෙයක් කළා තිබෙද්දි බලන්න අපි ලෝකෙට අපි මොනවද කළා තියෙන්නේ කියලා. අපි හැමදාම රැකියා කරනකොට පඩි අරන් නැතිනේ. බලන්න පඩිය නොගෙන එක මාසයක් වැඩ කළා තියෙද කියලා. මේ නිදහස් අධ්‍යාපනය මම ඉගෙන ගත්තා මම පළවෙනි මාසේ රැකියාව නොබිල වැඩ කරනවා කියලා. එතැන්මිට එහෙමත් කළා තියෙනවද අපි? බොහොම කලාතුරකින් ඉගෙන එහෙම කළා තියෙනම් කළා තියෙන. ඔබ ඇතැමි දිහන රැකියාවක් කරා නම් ශ්‍රී ලංකාවේම ඔබට ඇතැමි ඩියුටි ෆ්‍රී වාහනයක් ලැබෙන්න තිබුණා නම් ඇතැමි කෙනෙක්ගෙන් අහුවත් ඔබ ඒක පරිත්‍යාග කරා දානෝගෙන හිටියද ඒක? එහෙම කෙනෙක් හොයන්න නෑනේ. ඉතාම අමාරුයි. නමුත් එහෙමයි මේ සමාජෙ ඉන්නවා. පින්නතුනි අපි අප ගැනම බලන්න ඕන. අපි ඊට වඩා පරිත්‍යාගයක් ලෝකෙණිය කරන්න ඕන. භෞතික වශයෙන් පරිත්‍යාගයක් නොකරත් පින්නතුනි අවම වශයෙන් මේ සද්ධර්මය කියන්නේ මොකද්ද කියලා හරියට මේ මැසේජ් එක තේරුම් ගන්න හරියේ අපට අවංක උත්සාහයක් තියෙනට ඕන. ඒකම තමයි මේ මහා වූ කැපවීමට කරන්න තියෙන කෘතඥතාවය. ඊට වඩා දෙයක් කරන්න නැහැ පින්නතුනි. ඔබ කරන්න ඕන දේ තමයි ඔබ උපරිම ලෙස බුදුහාමුදුරුවෝ දේශනා කරපු උදාහරණය මොකද්ද කියලා තේරුම් ගන්න. ඒ තේරුම් අරගෙන උපරිම ලෙස පංචශීලය ආරක්ෂා කරමින් මෛත්‍රිය භාවනා වඩමින් සතිපට්ඨානය තුළ උපරිම ඉන්න. මේක තන කරන්න තියෙන්නේ. වෙන දෙයක් කරන්න නැහැ. පංචශීලය ආරක්ෂා කිරීමත් දිනපතාම දිනෙන් දින මෛත්‍රී භාවනා වඩන තින කාලේ වැඩි කරගන්න. ඊළඟට සතිපට්ඨානය පුහුණු කරන්න මයින්ඩ්ෆුල්නස් එක. මෙච්චරයි කරන්න තියෙන්නේ. ඒ අතර තවත් දෙයක් කරන්න ඕනේ. ඒ මොකද්ද? ඒ තමයි ඔබ මේ ප්‍රැක්ටිස් කරනදී ඔබේ දරුවන්ට සහෝදර සහෝදරියන්ට සාමි භාරයවන්ට කියලා දෙන්න මේක. කියලා දීලා ඔබ මෙහි යනකොට ඔබේ ප්‍රැක්ටිස් එකේ ඉන තම අඩුවම ගන්න දෙන්නේ හරි නිර්මාණය කළා ඔබ මෙහි යන. හොඳට බුදුහාඳුරගේ මැසේජ් එක තේරුම් ගන්න. ඒකේ උඩරිම ප්‍රැක්ටිස් එකේ ඉන්න ඔබේ ඇස් දෙක පියවෙන කලින් මේ මැසේජ් එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් අඩුවම ගන්න දෙන්නේ නිර්මාණය කළා ඔබේ දරුවන් බැරි වෙන පුළුවන් වෙන පිටස්තර කෙනෙක් හරි නිර්මාණය කළා ඔබ ජීවිතයේ යුතුයම කරන්න. ඔච්චර කරන්නේ. පින්නතුනේ මෙන්න මේ කියන ගමන් මග තමයි අද අප මේ සාකච්ඡා කරන්නේ. තාම බර පටන් ගත්තේ නෑ. දැන් මනට එන්නේ මේ ටික ඔක්කොම කිව්වේ. එතකොට පින්නතුන අද අපි මේ ගාථාව මූලික කරගෙන ආරෝග්‍ය පරමාලාභ නිරෝගීකම තමයි ඉහෙළම ලාභය. සන්තුට්ටි පරමන්දනං සතුට තමයි ඉහළම ධනය. විශ්වාස පරමාඥාති විශ්වසනීයත්වය. යමෙකුට දෙන්න පුළුවන් ඉහළම දේ තමයි විශ්වසනීයත්වය. අන්න ඒක නා තමයි හොඳම ඥාතිවරයා. නිබ්බාන පරමසුඛං නිවන උතුම සුවය. දැන් මේ ගාථාව ත්‍රිපිටකයේ නොයෙක් තැන්වල සඳහන් වෙනවා. මේක සඳහන් වෙන ප්‍රධාන ස්ථානයක් තමයි මාගන්දීය කියන බ්‍රාහ්මණයගේ කතාව. පින්තුනේ මේ ගාථාව සුවිශේෂ ගාථාවක් මේක. මේක කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන් එන ගාථාවක් කියලා සඳහන් වෙනවා. ගාථාව සඳහන් වුණාට ගාථාවේ තේරුම අර්ථකථන එක නිවිදී වෙනසක් තිබුණා. ආරෝග්‍ය පරමාලාභා කියව ගමම අපට අද හිතෙන්නේ මොකද්ද? අර රෝහල එහෙමත් ගහලා තියෙන ආරෝග්‍ය පරමාලාභා කියලා. නිරෝගීකම උතුමලාභය කියලා. මේ අර්ථකථනයත් බුදුදහම තුල තියෙනව නැත්ද නෑ. නමුත් මේට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. එතකොට අර බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කරන අර්ථය නෙවෙයි ඒක. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කායික නිරෝගී භාවය ලොකුම දණේ කියලා නෙවෙයි. මානසික නිරෝගී භාවය. කායිකව නිරෝගීව කෙනෙකුට අවුරුදු 100ක් වුණත් ජීවත් වෙන්න පුළුවන්. නමුත් සියලු කෙලෙස් ප්‍රහීණ කළ රහතන් වහන්සේ අර වෙන කිසිම කෙනෙක් එක මොහොතක්වත් මානසිකව නිරෝගීව නැහැ කියලා කියනවා. කෙලෙස් වලින් අපි රෝගී වෙන්නේ. ඒ නිසා බුදුදහමේ හැටියට ලොකුම නිරෝගීකම තමයි රාගකයෝ, දෝසකයෝ, මෝහකයෝ. රාග, ద్వේෂ, මෝහ වලින් සපුරා නිදහස වීම. වෙනත් විදිහකින් කියනවා නම් සුසුකං වත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහරාමනාතුරා. මම සුවසේ ජීවත් වෙනවා කොහමද? මම නිරෝගීව ජීවත් වෙනවා. මානසිකව රෝගී වෙච්ච පිරිස අතරින් මම මානසික නිරෝගී කෙනෙක් විදියට ජීවත් වෙනවා කියන මෙන්න මේ කුසලතාවය ඇති කරගන්නට ඕන. වෙනත් විදිහකින් කියනවා අපට හිතට එන රාගය, ද්වේෂය, මෝහය, මාන්නය ආදී මෙන්න මේ කෙලෙස් නැමැති ලෙඩවලින් නිරෝගී වීම. ඒ ලෙඩවලින් සුවපත් වීම. ඒ ලෙඩ සනීප කර ගැනීම. අන්න ඒ ලෙඩ සනීප කරන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සචිත්ත පරියෝධපරං කියන්නේ මේකයි. තමන්ගේ සිත පිරිසුදු කර ගැනීම, සිත දමනය කර ගැනීම තමයි අපට කරන්න තියෙන දෙමේ ධර්මයේ තුනි. සන්තුට්ටි පරමන්දනම්. සතුට. ලද දෙයින් සතුටු වීම තමයි ලොකුම ධනෙ. යම් කෙනෙක් ධනවත්ද කියලා බලන්නේ කොහොමද? ධනවත්ද කියලා බලන්නේ කොහොමද? උඹක් බඩු මොටු තියෙනවද? උඹක් බඩු මොටු තිබුණට ධනවත් කියලා කියන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට මේ අවස්ථාවේ කොච්චර දේවල් ලබා ගන්න තියෙන ආශාව වැඩිද? දෙන්න ආශාවල් අඩුයිද? කොච්චරනම් ප්‍රමාණයක් තමන් අත්හරින්න සෝදානමෙන් ඉන්නවද? මෙන්න මේක තමයි තමන්ගේ ධනය බලන ක්‍රමය. දැන් මේක වරදවා තේරුම් ගන්න මේ අපිට මේ ගෙනල්ලා දෙන්න කියලා නෙමෙයි කියන්නේ ඈ. හාමුදුරන් පූජා කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ අවම වශයෙන් තමන්ට තියෙන සම්පත් ටික තමන්ගේ දරුවන්ට මේ මොහොතේ ඔක්කොම අත්හරිනවත් පුළුවන්ද කියලා බලන්න. ධනවත්කම බලන්නේ එයාට තියෙන ප්‍රමාණය අනුව නෙවෙයි, එයා කොයිතරම් අත්හරින සෝදානම් වෙනවද කියන කාරණය. ඇයි හුඟක් දේවල් ලබන්න ඕනේ කියලා කියන්නේ ඇයි? එයාට මදේ කියලා නේ ඉන්නේ. මදේ කියනො නම් මොකද? එයා පොසත් දුප්පත්ද? එයා දුප්පත්. යම් කිසි කෙනෙකුට වැඩිපුර දේවල් ඕනේ කියලා කියන්නේ එයා දුප්පත් කියන එක. එතකොට යම් කිසි කෙනෙක් වැඩිපුර ලෝභයි නම් එයාගේ දුප්පත්කම වැඩි. එයා අත්හරින ප්‍රමාණය වැඩි නම් එයා පොහසත් වැඩි. ඒ නිසා කියනවා ඡාගය කියන එක ධනයක්, ආර්ය ධනයක් කියලා කියන්නේ. සද්ධා ආදී කාරණා ධනෙ හැටියට කියන ආර්ය ධන විදියට. එතකොට ධනය කියලා කියන්නේ විශේෂයෙන්ම දානය කියලා කියන්නේ ආත්ම සුඛ පරිත්‍යාගය කියන කාරණය. බඩමුට්ටු දීමම නිවේදානය කියලා කියන්නේ. තමන් සන්තකව කාලය, ධනය, ශ්‍රමය අනිත් කෙනෙක්ගේ යහපත වෙනුවෙන් තමන් කැප වෙලා දෙන කොච්චර සූදානම්ද? අද අපි දෙනව හුඟක් දේවල්. ඒ දෙන්නේ කොහොමද? ඒ දෙන්නේ වැඩිපුර දේවල් ටික දෙන්නේ අපි. එහෙම නෙවෙයි. අපි අද හොඳට පහසුකම් ඇතුව තුන් වෙලම හොඳට කාලා ඉතුරුනොත් දෙනව කාටද? ඒකනේ සැබෑ ධානය කියලා කියන්නේ. ධානය කියන්නේ මොකද්ද? තමන් දැනට පරිහරණය කරන දේවල් අඩු කරගෙන ඒ ටිකෙන් දෙයක් දෙන එක. ඔබ එක වේලක් කෑම අඩු කළා ඒක කෙනෙකුට දෙන සූදානම්ද? ඔබ එක වේලක් නොකා ඒ වේල සම්පූර්ණ වෙන කෙනෙකුට දීලා ඔබ එක වේලක් නිරහාර වෙන සූදානම්ද? බලන්න පොඩ්ඩක්. මෙන්න මේක තමයි ආත්ම සුඛ පරිත්‍යාගය කියලා කියන්නේ. මෙතන පිනතුනේ නිකන් යන පුළුවන් කමක් නැහැ. මෙතෙන් දෙන්න වාද්දුර යන්න ඕන. මෙතෙන්ට එනවා කියන්නේ අපට ධර්මයෙන් වද්දුර යන පුළුවන් කියන එක. එතකොට මෙන්න මේ ගමන් මගේදී අපේ ජීවිතය සාර්ථක කරගන්න කරුණු ගැන මේ සඳහන් කරන්නේ. සන්තුෂ්ටියේ පරමන්දනම්. මෙන්න මේ අත්හැරීමත් එක්ක ලොකු සතුටක් එනවා. ආත්ම සුඛ පරිත්‍යාගය කියන එක. විශ්වාස පරමඥාති විශ්වාසවන්ත කෙනා විශ්වසනීයත්ව උතුම ඥාතිත්වය. අපි කෙනෙක් ඇසුරු කරනකොට අපි බලන්නේ මෙන්න මේක. අපට ප්‍රශ්නයක් ආපු වෙලාවේදී අපට එයත් එකේ ගැන කතා කරන්න පුළුවන්ද? ඒකේ රහස්‍යභාවය ආරක්ෂා කරනවද? අපට ඒ සඳහා අවංක උපදෙසක් දෙනවද? මෙන්න මේක තමයි කවුන්සලර් කෙනෙක් ළඟ තියෙන ලක්ෂණය. අපි කවුන්සලර් කෙනෙකුට දෙයක් කිව්වට කවුන්සලර් වෙනත් කෙනෙකුට ගිහලා ඒක කියන්නේ නැහැ. කවුන්සලින් වලදී එතික්ස් තියෙනවා. ඒ එතික්ස් හරීම වැදගත්. ඒ ප්‍රශ්නේ ගැන තවත් කෙනෙක් හමුණා අහවල මට අහවල් කෙනා මෙහෙම දෙයක් කිව්වා කියලා කවදත් කියන්නේ. අන්න ඒ වගේ පින්නතුනේ අපි කෙනෙක් ඇසුරු කරනකොට විශේෂයෙන් අපේ ගෙදර අපේ දරුවන්ට සහෝදර සහෝදරයන්ට අපේ ස්වාමි බහරයවන්ට යම් කිසි ප්‍රශ්නයක් තියෙනකොට අවංකව ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්න පුළුවන් මට්ටම තියෙනවා. මෙන්න මේක තමයි විශ්වසනීයත්වයේ අන්න ඒක තමයි උතුම් ඥාතිත්වරය කියලා කියන්නේ. මේක තමයි ඥාතිකම කියලා කියන්නේ. නමුත් අද අපට තියෙන ලොකුම දේ තමයි මේ සමාජයේ මානසික ආතතියේ ප්‍රධානතම හේතුව අද කවුන්සලර්ස් ලෝකේ අවශ්‍ය නැති නෑයි අපට තියෙන ප්‍රශ්නේ කියාගන්න කෙනෙක් නැති නිසා. නමුත් හැම අම්ම කෙනෙක්ම හැම තාත්ත කෙනෙක්ම හැම ගුරුවරයෙක්ම පන්සලේ හැම හාමුදුරු කෙනෙක්ම කවුන්සලර් කෙනෙක් වෙන්නට ඕන. පන්තියක හැම කෙනෙක්ම යාළුවෙක් වුණත් කවුන්සලර් කෙනෙක් වෙන්නට ඕන. ඒ ප්‍රශ්නේ කියාගන්න බැරි නම් ඇතැමිට ළමයේ ජීවිතයෙන් සමු ගන්නවා. ජීවිතේ නැති කර ගන්නවා. එහෙම කාරණා පසුගිය කාලේ කබදයක් ආරටවල් වල. පන්ති අලුත් පන්තියකට යනවා අනිත් ළමයා කවුරුත් කතා කරන්නේ නැහැ. සටහනක් දෙන්නේ නැහැ. එයාව කොම් කරනවා. ජීවිතේ නම් හොඳින් බැරුව ජීවිතේ නැති කර ගන්නවා. ඒ නිසා පින්නතනේ අපිත් එකට ඉන්න අය ඉන්නවා ප්‍රශ්න නිසා ඒක කියාගන්න බෑ. ඇතැමිට කොයි මොහොතේද කියන්න බෑ ජීවිතේ හානි කරගන්න. ආසන වලින් සමහරලාට ඒ ඇත්තක සමීප වෙනකොට මේ ප්‍රශ්න ටික ඔක්කොම කියනවා පින්නතුනි. ඇතැමිට මේ කවුන්සලර්ගේ කාර්යභාරය අපි ගන්නවා නම් අපට ප්‍රශ්නයකට විසඳුමක් දීව නෙමෙයි පින්නතුනි. කෙනෙක්ගේ ප්‍රශ්නයක් කියනකොට නිහඬව අහගෙන ඉන්න ඇක්ටිව් ලිස්නින් එක පාවිච්චි කළා. ඒකමත් කෙනෙකුට කරන ලොකුම උපකාරයක්. ඇතැමිට යට ආහාර පානයක් දුන්නට ඇඳුමක් දුන්නට වඩා වටිනවා ඒක. සාවධාන ඇහුම් කන්දීම කියන එක. මේකට බුදුදහම කියන්නේ සුවච කියලා. ඇක්ටිව් ලිසනින් කියලා. We should be gently spoken. එතකොට මෙන්න මේ සාවධාන ඇහුම් කන්දීම තමයි මේ විශ්වසනීයත්වයේ තියෙන පදනම. අනේක ලොකු ගුණයක් ඉදිරි බුදුදහමෙන් සලකනවා. නිබ්බාන පරමං සුඛං කියන එක පිනුදුන් අමුතින් ඉස්සර කරන් දෙයක් නැහැ. මේක දන්නවනේ නේ. අපි මේ කාරණා ටික ඉදිරියට කතා කරමු. එතකොට පින්තුනේ මේ ගාථාවක් පාදක කරගෙන විශේෂයෙන් අර අක්කන සූත්‍රයේ තියෙන ශ්‍රණ සම්පත්තියත් අපි උපයෝගී කරගෙන අපි ධර්ම කරුණු ටිකක් එක ඉදිරියට යන්ට සූදානම්. එතකොට ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ පින්තුනේ සම්පූර්ණ අඛණ්ඩව තමන්ගේ හිත පිරිසුදු වෙමින් තමන්ට ප්‍රඥාව ලබා දෙන ධර්මයක් මේ කියන්නේ. දැන් ඔබ මේ කරුණු ටික අනුපිළිවෙලෙන් අහන් හිටියනම් ඔබේ එන්නම බුද්ධිය දිනු වෙනවා. ඔබේ හිත පිරිසිදු වෙනවා. ඔබේ ළඟ තියෙන අඩුපාඩුම් ටිකෙන් ටික තමන්ටම තේරෙනවා. මේක හරියට ඔබටම කණ්ණාඩියක් දුන්නා වගේ. ඔබට කණ්ණාඩියක් මේ අතර දෙන්නේ ධර්මයේ කියන්නේ කණ්ණාඩියක් දෙනවා වගේ. ඔබ ගැනම බලා ගන්න. ඔබ කවුද? හොඳට දාලා බලන්න මං කොයි වගේ කෙනෙක්ද? ධර්මයේ කියන්නේ කණ්ණාඩියක්. ධම්මා ආදාස කියන්නේ මේක. ධම්ම ආදාස. ආදාස කියන්නේ කණ්ණාඩියට. ධම්ම රිෆ්ලෙක්ෂන්. එතකොට අපේ ජීවිතයේ ධර්මයේදී සාර්ථක කරගන්න මාර්ගය ව්‍යංගපජ්ජ සූත්‍රයේදී දේශනා කළා. දීඝජාන කෝලිය කියලා ශාක්‍ය කුමාරේ වරක් බුදුරජාණන් වහන්සේ හමු වෙනට ආවා. ආපහු මේ තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි, අපේ මෙලව ජීවිතය සාර්ථක වෙන්නත් පරලෝ ජීවිතය සාර්ථක වෙන්නත් හේතුණ කාරණා දේශනා කරන්න කියලා. මුලින්ම බුදුරජාණන් වහන්සේ තමන්ගේ මෙලව ජීවිතය සාර්ථක වෙන හේතුණ කරුණු දේශනා කරනවා. ඒ මොනවද? ඒ තමයි උත්තාන සම්පදා, ආරක්ෂ සම්පදා, කල්යාණ මිත්‍රතා, සම ජීවිතතා. උත්සාහයෙන් වැඩ කිරීම, මහන්සියෙන් වැඩ කිරීම. ආරක්ෂ සම්පදා, ඒ හම්බ කරන දේවල් නාස්ති වෙන නොදී රැක බලා ගන්න එක. කල්යාණ මිත්‍රතා, හොඳ යහපත් මිතුරන් ආශ්‍රය කිරීම. මිත්‍ර ප්‍රතිරූපකයන්, මිතුරන්සේ පෙනී සිටින යහළුවන් හඳුනාගෙන හැබෑ මිතුරන්, සුහද මිතුරන් තේරුම් ගන්න එක. ඊළඟට සමජීවිකතා, වියදම් කරනකොට ආදායමට සරිලන විදිහට වියදම් කිරීම. බැලන්ස් ලැවිලිහුඩ්. මෙන්න මේ ටික පිරිනතුනේ මෙලව ජීවිතය සාර්ථක කරගන්න හේතු වෙනවා. මහන්සියෙන් වැඩ කිරීම, ඒ හම්බ කරන ධනය ආරක්ෂා කර ගැනීම, කලණ මිතුරන් ආශ්‍රය කිරීම. නිවන් දකින්න විතරක් නෙවෙයි, මේ ජීවිතය සාර්ථක කරගන්න කියලා තියෙනවා කලණ මිත්‍රත්වය ඕනේ කියලා. බලන්න පිරිනතුනේ පුදුම හිතෙනවා ඒක. දැන් ආධ්‍යාත්ම ජීවිතයේ, බ්‍රහ්මචාරී ජීවිතයේ සම්පූර්ණම කල්යාණ මිත්‍රත්වය බලපානවා කියලා දේශනා කරද්දී ඒක වෙනම සතර සෝතාපට්ටි අංගවල පඤ්ඤා වෝඩිකර ධර්මයක් විදිහට කල්යාණ මිත්‍රාශ්‍රයේ සුවිශේෂී කාරණයක් විදිහට කැටගරයිස් කළ තිබිද්දී පස්සේක මෙතන දේශනා කරනවා මෙලොව ජීවිතය සාර්ථක කරගන්න කල්යාණ මිත්‍ර ඕනේ කියලා. බලන්න කොච්චර වැදගත්ද කියන්නේ. ඒ නිසා බලන්න, ඔබ මේ ජීවිතය යම්කිසි සාර්ථකත්වයකට ආවනම් අපිට මුලින්ම අපේ අම තාත්ත කල්යාණ මිත්‍රයන් වුණා. අපිට උදව් කරපු අය ගුරුවරු, හිතවත් මිතුරන්, ඒ බොහෝ දෙනෙක්ගේ උපකාරය මතනේ ඔබ මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ, මේ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. එයාගේ පොඩ්ඩක් හරි වැරදුනා නම් අපි ඇදැමිට හිර ගෙවලා ඉන්නේ නැද්ද? නැත්නම් ජීවිතේ නැති වෙලා, අනතුරු වෙලා, මද්රග ආදියට ඇබ්බැහි වෙලා අපේ ජීවිතේ නැති වෙලා මේ වන්ට. එතන අපි ඔක්කොම දේවල් වලින් බේරිලා ආවේ මේ හොඳ මිතුරු ටිකක් අපට කොහොම හරි හම්බෙලා තියෙනවා. ඒ නිසා අපේ ජීවිතය යන ගමන් මඟ තීරණය කරන ප්‍රධාන සාධකයක් තමයි අපි ඇසුරු කරපු පුද්ගලයා. ඒ නිසානේ කියන්නේ යමක් ගැන දැනගන්න ඕ, යම් කිසි කෙනෙකුගේ චරිතය ගැන දැනගන්න ඕන නම් එයා කවුද ඇසුරු කරන්නේ කියලා අහන්න කියලා. එයා කාගේ පොතපතද කියවන්නේ, කාගේ දේශනා දහන්නේ කියලා බලන්න කියනවානේ. ආධ්‍යාත්මික දියුණුවකට යන කෙනෙක් නම් එයාගෙන් අහන්නේ ඔබ ගැන අහන කෙනෙක්, ඔබ හුඟා බණ දහම් දන්නේ කිව්ව ගමන් අහන ඔබ කාගේ බණ දහන්නේ කියලා. කාගේ පොත්පතද කියවන්නේ? ත්‍රිපිටකය ගැන මොන සූත්‍රද කියවන්නේ? මෙතන තමයි බලගන්නේ ඔබ. එතකොට අපි අද මට්ටමක ඉන්නවා නම් ඉන්නේ කොහමද? අපි වැඩිපුරම කාගේ දේවල්ද ඇහුවේ? අන්නේ ආපු දේවල් තමයි අපි බොහෝට අද ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒ ආපු දේ ඉහෙළම දේ ඇහුවනම් ඉහෙළම තැනකට ගිහිල්ලා පල්ලෙහාට එන්නන පල්ලෙහා තමයි. සසර පිනත් බලපානවා, මෙල උත්සාහයත් බලපානවා. නමුත් ආපු දේ ප්‍රධාන සාධකයක් වෙනවා. ඒතර පිනුතින් මෙන්න මේ කරුණු හතර මහන්සියෙන් වැඩ කරන්න ඕන. උත්තාන විරියාදිගතේහි, බාහ බල පරිචිතේහි, ධම්මිකේහි, ධම්මලද්දෙහි කියලා සඳහන් කළා. දැතේ වීරියෙන්, මහන්සියෙන්, දහඩිය මූරු අගුරු වලා පුළුවන් කාලේ උපරිම හම්බ කරන්නට ඕන. හැබැයි ධම්මිකේහි, ධම්මලද්දෙහි එක නිර්ණායකයක් තියෙනවා, එක ලිමිට් එකක් තියෙනවා. මොකක්ද ඒ? ඒ තමයි ධාර්මික වෙන්නට ඕන. කොච්චර ධනය හම්බ කරත් කමන්නේ, පංචශීලිය මත පිහිටලා. සුරාව සූදුව දෙකෙන් වෙන් වෙලා සතර අගතියට නොගිහිල්ලා කොයිතරම් හම්බ කරත් කමන්නේ. යාගෙන් සමාජයට යහපතක්මයි වෙන්නේ. යාගේ ධනයෙන් අනිත් කෙනාට යහපතක්මයි වෙන්නේ. කොහොමද? පංචශීලිය ආරක්ෂා කරන්නට ඕන, සුරාවෙන් සූදුවෙන් වෙන් වෙන්නට ඕන, සතර අගතියෙන් වෙන් වෙන්නට ඕන. ඡන්දේ, ද්වේෂේ, භය, මෝහය කියන මේ හතරෙන් වෙන් වෙලා ඕනතරම් ධනය හම්බ කරගන්න. ඒ හම්බ කරන දේ තමන් බුද්ධිමත්ව පරමනායකින කරගන්නටත් ඕන. ඒක අවශ්‍ය විදිහට පිළිපැද පෑදම් කරගන්නටත් ඕන. නැත්තම් මහන්සිල හම්බ කරාට විතරක් හරියන්නේ නැහැ. පාප මෙතනට හවුනොතින් එක දවසෙන් ඉවරයි ජීවිත කාලේ හම්බ කරගුවා. 15 එක දිගේ නෝත් එකට ගිය ගමන් ඉවරයිදී. සවුත් එකට එනකොට මොකුත් නැහැ. ඒ නිසා අපේ තේරුම් ගන්නට ඕන හම්බ කරන ධනය තමන් නිසි විදියට කළමනාකරණය කරගන්නට ඕන. මහන්සියෙන් හම්බ කරන දේ අත්තහන සුගේති පේනේති, තමන්ගේ ධනයෙන් සතුටු වෙන්නට ඕන. පුත ධාරාණ සුකේති පේනේති, තමන්ගේ දූ දරුවන් සාමි භාර්යාවන් සතුටු කරන්නට ඕන. මාතා පිතුන්න සුකේති පේනේති, අම්මල තාත්තලේ ධනයෙන් සතුටු කරවන්නට ඕන. පූජනීය උතුමාන්ට හැකි පමණින් පරිත්‍යාග සිලි වෙන්නට ඕන. මෙන්න මේ තමයි තමන්ගේ ධනයට ලබා දෙන වටිනාකම. එතකොට මෙන්න මේ කරුණ මෙලව ජීවිතය සාර්ථක කරගන්න හේතු වෙනවා. ඊළඟට බුදුහම දේශනා කළා මරණය මැත්තේ ජීවිතය සාර්ථක කරන මොකද කරන්න ඕන කියලා. වැඩ කරන්න ඕන. ඒ තමයි කරුණ හතරක් දිනු කරන්න ඕන. සද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, ප්‍රඥා සම්පදා. සද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා. මොන පිනුතුනි මෙතන ඉඳන් ටිකක් අවධානයෙන් අහන්න වෙයි ඈ. ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව. මේ කාරණා මරණය මැත්තේ ජීවිතය සාර්ථක වෙනවා කියලා කියවට පින්නතුනි, මේකේ අනිසංස මේ ජීවිතය තුළදීම දැක ගන්න පුළුවන්. දෙට ධම්ම වේදෙනිය වශයෙන්, සාන්දෘෂ්ටික වශයෙන් මේ අංග හතර පුහුණු කිරීමේ අනිසංස අපිට මේ ජීවිත කාලය පුරාම දැක ගන්න පුළුවන්. ශ්‍රද්ධාව. මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ? දැන් හොඳට කල්පනායි මේක අහගන්නේ. අපි ඇතැමිට සාම්ප්‍රදායික අහපු දේවල්ට වඩා වෙනස් මෙතින්නම් කියන කාරණා. දැන් මෙතේ කියපු කාරණා ටික ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. නමුත් මෙතනින් පස්සේ කියන කාරණා ටික ටිකක් විශේෂයි. ඔබ මෙතෙක් හිතන් හිටියට වඩා සමහරදල වෙනස් වෙනවා. එතකොට මොකද්ද සද්දා සම්බදා කියලා කියන ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපි කියන්නේ බුදුහාඳුරණ කෙරෙහි තියෙන ගෞරවය, විශ්වාසය, ධර්මයේ සංගරත්නෙදී තියෙන විශ්වාසය, ගෞරවය. මේක තමයි සාමාන්‍යයෙන් අපි විස්තර කරන්නේ. මේක වරදක් නෑ, මේක තමයි ඇත්ත කතාව. නමුත් මීටත් වඩා සියුම් කාරණයක් මේක යනවා. ඒ මොකද්ද? බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්‍ර සඳහන් කරනවා, මහණෙනි මම බුදු වෙන්න කලින් ආලාර කාලාම උද්දකරාම පොත් ඇසුරු කරනකොට ආලාර කාලාම උද්දකරාම පොත්ටත් ශ්‍රද්ධාව තිබුණා, මට ශ්‍රද්ධාව තිබුණා කියලා. මේ මොකද්ද කියන කතාව එනවා. දැන් අපි හිතන් ඉන්නේ බුද්ධ රත්නය පහළ වෙන්න ඕන, ධර්ම රත්නය පහළ වෙන්න ඕන, සංඝ රත්නය පහළ වුණා මේ ශ්‍රද්ධා ඇති වෙන්නේ කියලා නේ. එහෙනම් මේ බුදු වෙන කලින් නේ මේ ආලාර කාලා මෙසුරු කරනකොට එදා බෝධිසත්වයන් වහන්සේ, සිද්ධාර්ථ වසතන වහන්සේ එදා ආලාර කාලාමට තිබ්බ ශ්‍රද්ධාව තමන් වහන්සේත් ලබා ගත්තා කියලා. මේ බුදු වෙන කලින් උද්දකරාම පුත්‍රට තිබිච්ච ශ්‍රද්ධාව තමන්ට තිබුණා කියලා. එතකොට මොකද මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියන්නේ පිනතුනි දැනට අපේ ජීවිතයේ උපරිම සතුට සඳහා යම් දෙයක් කරනවද, අන්න ඒ සඳහා තියෙන විශ්වාසය, කන්ෆිඩන්ස් එක. අන්න ඒ දෙයට තමයි අපි දවසට වැඩිපුර පැය ගාණක් වැය කරන්නේ. ඔබ අද දවසේ, අද කියන්නේ පොය දිනේ මම කියන්නේ, අද සිල්ගත් දවසේ නෙමෙයි කියන්නේ, සාමාන්‍ය දවසකදී ඔබ පැය කීයක් යමකට කැප කරනවද? අන්න ඒක තමයි ඔබේ දින ශ්‍රද්ධාව. ඔබ උදේ 6 ඉඳන් හවස 6 වෙනකම් වැඩ කරන රැකියාවට ගිහිල්ලා, ඒක තමයි ඔබේ ශ්‍රද්ධාවේ ඉහළ මංගෙ. ඇයි ඒ කියන්නේ? ඔබට ඒකේ ප්‍රතිඵල පේනවා. ඒකේ දිට්ඨධම්ම වේදිනිය වශයෙන් රිසල්ට් එක පේන නිසා ඔබ වැඩිපුර පෑ ගණක් කැප ගන්නවා ඒකට. මේක තමයි යථාර්ථය. එතකොට අපි දවසකට යම් කිසි කාලයක් කැප කරනවා නම් අපි හිතනවා අපි දන්නවා ඒක එදා දවසේ කරන අනිත් සියලුම කටයුතු වලට වඩා වැඩිපුර රිසල්ට් එකක් බෙනිෆිට් එකකින් ලැබෙනවා කියලා. ඒ නිසා තමයි අපි දවසකට එච්චර පෑ ගණක් කැප කරන්නේ. බැරි වෙලාවක් කිව්වොත් ඔය රැකියාවේ අඩි හම්බෙන්නේ නැහැ කියලා. ඔයගේ පාන්දර යනවා දවදි වෙලා. පාන්දරව දින හැතැම්ම ගානක් ගිහිලා ඒ කරවල වැටෙනකන් ඉනවද එහෙම? ආයි ඊට පස්සේ නැගිටින්නවත් නැහැ උදේට. දැන් මේ සියලුම මොටිවේෂන් එක තියෙන්නේ කොහොමද මේ? වැටපත් එක. වැටුප ලබන්නේ නැත්නම් අපි මෙච්චර උදෙන් අවදි වෙන්නේ නැහැ. ඒ සල්ලි ටිකම ඔබට ගෙදරට ගෙනල්ලා ලැබෙනවා නම් ඔබ මෙච්චර පාන්දර අවදි වෙනවද? නෑනේ. එතකොට ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? අපි සාමාන්‍ය දවසකදී යමක් සඳහා වැඩිපුර කාලයක් කැප කරනවද? අන්න ඒ සඳහා තමන්ගේ තියෙන විශ්වාසනියත් දෙ. ඒක අඩුවෙන් පෑ ගන්න අඩුවෙන්. එතකොට ආලාර කාලාම උද්දකරාම පුත්‍රට ශ්‍රද්ධාව තිබුණ කියන්නේ මොකද්ද? ඔවුන්ගේ ප්‍රැක්ටිස් එකට, ඔවුන් දවසකට වැඩිපුර මොකද්ද කළේ? ඒ ආධ්‍යාත්මික දියුණුව ඔවුන්ගේ ජීවිතයේ ඉහළම පරමාර්ථයසේ හිතාගෙන අන්න ඒ සඳහා සමස්ත ජීවිතයම කැපවලා වැඩ කරා නම් අන්න ඒ ඩෙඩිකේෂන් එක, ඒ සැක්‍රිෆයිස් එක එදා සිද්ධාර්ථ තාපසයන් තුල තිබුණා. එතකොට මේක ඇති වෙන්නේ කොහොමද? මේ ඩෙඩිකේෂන් එක, මේ කැපවීම ඇති වෙන්නේ කොහොමද? ඒකේ රිසල්ට් එක පේන මට්ටමට. එහෙනම් බුදුදහම තුලදී ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? බුදුදහම තුල ශ්‍රද්ධාව කියලා කියන්නේ අපට ඉහළම සතුට සන්තුට්ටි පරමං දනං නිබ්බානං පරමං සුඛං කියන මෙන්න මේ ඉහළම රිසල්ට් එකට යන්න තියෙන මාවත ගැන තියෙන විශ්වාසය. එතකොට මෙන්න මේ විශ්වාසය ඇතුණාට පස්සේ අන්න ඒ සදහම් පණිවිඩය සම්දිට්ඨිකයි අකාලිකයි කියලා අපි දන්නවා. සම්දිට්ඨික කියන්නේ මොකද්ද? මේ ජීවිත කාලය මේ ඥානසංශ දැක ගන්න පුළුවන්. අකාලික කියන්නේ මොකද්ද? ඉක්මනටම ප්‍රතිඵල ලැබෙනවා, කල නොගොසින් ප්‍රතිඵල ලැබෙනවා කියන කාරණය. එතකොට මෙන්න මේ කැටියුමත් එක්කම මේ ශ්‍රද්ධාවත් එක්ක කොයිතරම් මොටිවේෂන් එකක් ඇති වෙනවද කියලා කිව්වොතින් මේ සද්ධර්මයේ තේරුම් ගැනීමත් එක්ක ඇතිවන වීරිය තමන්ගේ මේ සම මස් නහර ඇට ඇට මිදුළු කරා විනිවිද යනවා කියලා. මොළු ඇඟට කරන්ට් එකක් ගැහුවා වගේ කියලා. ඒ තරම්ම දින මොටිවේෂන් එකක් අභිප්‍රේරණයක් ඇති වෙනවා මේ දහම් මඟ ඉදිරියට යන්න ඕන කියලා. හැබැයි පිනතුන වරදවා තේරුම් ගන්න එපා. මේක තේරුම් ගත්ත කියලා අපි දෛනිකව කරන රැකිරක්ෂා කටයුතු, ඉගෙන ගන්න කටයුතු, දරුවන්ගේ වැඩේ වනු කරන්නේ නැහැ. කායික වශයෙන් ඒව කරනවා. දැන් මේ බණ ඇහුවට පස්සේ හිතන්නේ උදේ අවදියේ වැඩට යන එකක් නැහැ කියලා. උදේ වැඩට ගිහිල්ලා නෙවෙයි පින්නතුනේ සතියන්තයේ තවත් රැකියාවක් හොයාගනිය ඔබ. මේක ඇහුවට පස්සේ. ඇයි ඒ? ඔබ ඉක්මනට මේ ධනෙ ටික අවශ්‍ය නම් උපයලා මේක ධර්මයේ ප්‍රැක්ටිස් කරන කාලය හොයාගන්නේ. ඒ තරම්ම මහන්සියක් වෙනවා සල්ලි අවශ්‍ය නම් උපයන්න. සල්ලි උපයන්නේ නැතුව අලස වින කතාවක් නෙමෙයි මේ කියන්නේ. ඒ හැමදේම උපයන්නේ කුමක් සඳහාද? මෙන්න මේ ප්‍රැක්ටිස් එකට අවශ්‍ය කරන එනවයරමන්ට් එක, පරිසරය මේ වටා පිටාව සකස් කරගන්න. ඒත් බැහැ විරෝගයක් නැහැ. ඒ නිසා මේ වහල කම්මැලි කමට ඉන්න කතාවක් නෙමෙයි මේ කියන්නේ. මේ බණ ඇහුවට පස්සේ කලින් බණ ඇහුවට වඩා පැය ගාණක් ඔබ සතියේ වැඩ කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි, ඒ වැඩ කරද්දිත් ඔබ මනසින් ඉන්නේ ධර්මයත් එක්ක ඉන්නේ. ඔබට ධර්මයේ ප්‍රැක්ටිස් එකත් අහුවෙනවා. එතකොට ඔබ මේ බණ ඇහුවට පස්සේ කලින්ට වඩා පැය ගාණක් වැඩ කරනවා. රැකියාවට වැඩ කරන්න බැරි නම් අඩු ගානේ කොස්සකරි ඉදලකරි අරගෙන පාර දිගට ඔබ අතුගගායයි. ඒ තරම් මොටිවේෂන් එකක් එනවා මේත් එක්ක. තමන් කරන්නේ වැඩ ටික මදි කියලා හිතනවා තමන්ට. කොච්චර නම් අපි තාම වැඩ කරන්න ඕනද? ඇස් දෙක අන්ධ අය, කන් දෙක ඇහෙන්නේ නැති අය, අත්පය නැති අය ලෝකේ වැඩ කරන අය ඔබ දැකලා ඇති. වැඩ කරන විදිය ඔබට හැමිට ඔබ ගැන ලැජ්ජ හිතෙයි. අත් දෙකම නැති අය උදැල්ලෙන් වැඩ කරන හැටි ගැන ඔබ දැකලා ඇති වීඩියෝ වල හැමනේ. උදළු ගාන විදිය පස් කොටලා ගොවිතැන් කරන විදිය දැකලා ඇති. ඔබ අද්දකත් කියන මොකද කරන්න කියලා හිතේ. ඇස් දෙක අන්ධය කරන වැඩ දැක්කොතින් කතා කරන්න බැරි අය බිහිරි අය මහාචාර්යෝ වෙලා ඉන්නවා. මේ වොෂින්ටන් DC වල වෙනම යුනිවර්සිටියක් තියෙනොත් බිහිරි අයට කතා කරන්න බැරි අයට සයින් ලැන්ග්වේජ් එකෙන් ડોක්ටරේට් එක දක්වා කරන්න පුළුවන්. සයින් ලැන්ග්වේජ් එකෙන් සංඥා භාෂාවයි. එතකොට පින්නතුනේ ශ්‍රද්ධාව කියන්නේ සද්ධා සම්පත්තිය කියන්නේ මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන තියෙන කන්ෆිඩන්ස් එක මෙන්න මේ දහම පිළිපැද්දොත් මේකේ ප්‍රැක්ටිස් එකේ ඉන්නකොට අපට ජීවිතේ අනිත් කරන සියලුම දේවල් වඩා ඉක්මනින් ප්‍රතිඵල පේනවා කියන කාරණය. අපි මේ හැම දෙයක්ම කරන්නේ සතුට සඳහා. අපේ අවසාන ඉලක්කය සතුට. අන්නේ සතුට ලබන නම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාර්ගය මොකද්ද? ඒ තමයි මේ ශ්‍රද්ධාව ඇතිවන්නේ ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසකරයත් එක්කයි මේ ශ්‍රද්ධාව හටගන්නේ. තමන්ගේ ජීවිතේ ඉහළම සතුට ඇති වෙන්නේ එක පැත්තකින් සමතය අනිත් පැත්තෙන් විපස්සනාව. සමතය කියන්නේ මොකද්ද? එක කුසල අරමුණක තමන්ගේ හිත සමාධිමත් කරන්න එකඟ කරන්න කොච්චරනම් කාලයක් තමන් දක්ෂද කියන කාරණය. එක කුසල අරමුණක එක මෛත්‍රී වෙන්න පුළුවන්, බුදුගුණ වෙන්න පුළුවන්, ඡාගානුස්සති වෙන්න පුළුවන්, සීලානුස්සති වෙන්න පුළුවන්, දේවතානුස්සති වෙන්න පුළුවන්, මරණ සතිය වෙන්න පුළුවන්, කායගත සති වෙන්න පුළුවන්, ධාතු මනසිකාරය වෙන්න පුළුවන්. කිසියම් සමත කමටහනකට තමන්ගේ හිත ෆෝකස් කළා, ඉලක්ක කළා, ඒ සමත අරමුණේ සිත සමාධිමත් කරන්න තමන් දවසකට කොච්චර වේලාවක් හැකියාව තියනවාද කියන කාරණේ. ඔන්න තේනතුනි එතෙන්දි තමයි අපට මූලික වශයෙන් ආරම්භක පියවර විදිහට තමන් කරන ලෞකික කුසලයන් ගැන තමන්ට විශ්වාසයක් තියෙනට ඕන. දානය, සීලය, අම්මට තාත්තට සැලකීම, බුද්ධ පූජා පැවැත්වීම, මෛත්‍රී වැඩීම, මෙන්න මේ කරුණක් පින්නතුනි වැඩිපුර ඒ සමග මනසින් ජීවත් වෙන්නට ඕන. අපි දෙන දානය හුදෙක් දානයක් විතරක් නෙවෙයි, ඒක ඡාගානුසති භාවනාවක් වෙන්නට ඕන. අපි රකින සීලය හුදෙක් සමාදන් වීම විතරක් නෙවෙයි, ඒක රකින විතරක් නෙවෙයි, තමන් මේ සීලය රකින කෙනෙක් කියලා වැඩිපුර වාර ගානක් ඒක භාවනාවක් විදියට සීලානුසති භාවනාවක් විදියට වඩන්නට ඕන. බුද්ධ පූජා තිබීම බුදුහාඳුරන්ට ආහාර ටිකක් දීලා යන එක විතරක් නෙවෙයි, ඒ තුල බුදු ගුණය තුල හිත සමාධිමත් කරන්න ඕන, ඒක බුද්ධානුසති භාවනාවක් වෙන්නට ඕන. ස්වාමීන් වහන්සේලාට දානය පූජා කිරීම හුදෙක් දානයක් විතරක් නෙවෙයි, ඒක සංඝානුසති භාවනාවක් වෙන්නට ඕන. දෙවියන්ට පින් අනුමෝදන් කිරීම හුදෙක් පත්ති කියන කාරණේ විතරක් යන එකක් නෙවෙයි, ඒක දේවතානුස්සති භාවනාවක් වෙන්නට ඕන. මලගෙදර යන එක ගිහිල්ලා මලගෙදර ඇස් එක අඬලා එන එක විතරක් නෙවෙයි, ඒක මරණානුස්සති භාවනාවක් වෙන්නට ඕන. ඔබ දමදිව වන්දනාව යනවා නම් ඒක සාමාන්‍ය ට්‍රිප් එකක් විතරක් නෙවෙයි, ඒක ආරම්භයේ පටන්ම බුදු ගුණ වඩමින්, සංඝ ගුණ වඩමින්, දහම් ගුණ වඩමින් බුද්ධානුස්සතියක්, ධම්මානුස්සතියක්, සංඝානුස්සතියක් වෙන්නට ඕන. මෙන්න මේත් එක්කම පින්නතුනි තමන් ශ්‍රද්ධාවෙන් වැඩෙනකොට තමන්ට මෙන්න මේ ලෞකික කුසලය තුළ තමන් දවසට රැඳෙන වාරය ටිකෙන් ටික වැඩි වෙනවා. ඇතැම් විට අපි ජීවිතේ එක දවසේ දානේ දීලා තියෙන්නේ, ඒ එක දවසේ දානේ දුන්නත් ඒ තමා දීපු දානය ගැන නිතර නිතරම හිතන්න. ඔබ අම්මට තාත්තට සලකලා ඇති ඔබ බොහොම ආදරෙන්. ඒ සලකපු දේ නිතර නිතරම හිතන්න. ඔබ වැඩිහිටි ආච්චි කෙනෙකුට, සීය කෙනෙකුට, නැන්ද කෙනෙකුට, මාම කෙනෙකුට ඔබේ දෑතින් උපස්ථාන කළා ඇති මරණාසන්න මොහොතේ නේද? අන්නේ කාරණ නිතරම ඉමේජින් කරන්න. ඒකේ කුසලයේ වැඩි කරගන්න. ඔබ ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කළා ඇති බොහොම දුර බැහැරින් නම් දානේ සකස් කළා ඇවිල්ලා මාසික දානේ පූජා කළා, ශ්‍රී ලංකාවේ දෙනම් ආරණ්‍ය වලට ගිහිල්ලා ඔබ ඒ දීපු දාන නිතර නිතර සිහි කළා, ඒක භාවනා කරගන්න. එතකොට මෙන්න මේ ශ්‍රද්ධාවත් එක්කම ඔහුගේ සීලය දිනු වෙනවා, ඔහුගේ ත්‍යාගවන්ත භාවය දිනු වෙනවා, අත්හැරීම ටිකෙන් ටික දිනු වෙනවා, පරිත්‍යාගයේ සීලියට හුරු වෙනවා. මෙන්න මේ ඥානිසංස මේ ජීවිත කාලය තුලදීම තමයි දකින්න ලැබෙනවා. එතකොට පින්නතුනි මෙන්න මේ ඥානිසංස විදියට ඊළඟට පඤ්ඤා කියන කාරණේකුත් තියෙනවා. අපි ඒක ඊළඟට පියවරේදී විස්තර කරනවා. මෙන්න මේ කරුණ වලින් තමන් පොහසත් වෙනකොට තමන්ට එක විශ්වසනීයත්වයක් තමන්ගේ ජීවිතේ ගොඩනගෙනවා. ඒ මොකද්ද? ඒ තමයි තමන් කොයි මොහොතක මිය ගියත් තමන් දුගති ගාමී වෙන්නේ කියන විශ්වාසයක් තමන්ට හට ගන්නවා. තමන්ට ජීවිතයේ අවසාන මොහොත ලඟුණා කියලා ලොකු බයක්, සංතාපයක්, දුකක් හට ගන්නෑ. ඇයි ඒ? තමන් මෙතන අත්හරිනකොටම මීට වඩා ඉහළ තැනකට යන්න සම්පූර්ණ මනස සූදානම්. මේ ෆ්ලයිට් එකෙන් බහිනකොටම ඊළඟ ෆ්ලයිට් එක සූදානම් වෙලා තියෙනවා. දැන් සාමාන්‍ය කෙනෙක් හිතන්නේ ඊළඟ ආත්මයි සුගති ගාමීන අනිවාර්යෙන් සෝතාපන්න වෙන්න ඕනේ කියලා නේ. එහෙම නැති කෙනාට මේක ෂුවර් නෑ, වෙනස් වෙන්නත් පුළුවන් එහෙම කියලා තමයි අපි හිතන්නේ. ඒක ඇත්තක් තියෙනවා. නමුත් පින්නතුනේ පෙර දහම අධ්‍යයනය කරනකොට ඉතාම පැහැදිලි. අපි මේ කුසල් වලට බරව ඉන්නවා නම් සෝවන් නොවුනත් අපට ඉතාම නිසකව කියන්න පුළුවන්, නිසකවම කියන්න පුළුවන් තමයි සුගති ගම වෙනවා කියලා. තමානවත මනුස්ස ලෝකයක, දිව්‍ය ලෝකයක විතර නෙවෙයි, බ්‍රහ්ම ලෝකයක උනත් තමන් ඉපදෙන එක ගැන තමන් සාධිකයක් වෙන්න පුළුවන්. කියවන්නේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා සංඛාර උප්පත්ති කියලා සූත්‍රයක්. සංඛාර උප්පති සූත්‍රය. මේකේ තියෙන මේ ශ්‍රද්ධා සීල ත්‍යාගාදී මේ ගුණයන් උපරිම මට්ටමින් තමා රැකගෙන ඉන්නවා නම් තමන් නැවත ඉපදෙන තැන තමන්ට කියන්න පුළුවන් කියලා. තමන්ට තීරණය කරන්න පුළුවන් කියලා. තමා ඉපදෙන මනුස්ස ලෝකයේද, දිව්‍ය ලෝකයේද, බ්‍රහ්ම ලෝකයේද කියලා තමන්ට තීරණය කරන්න පුළුවන් කියලා. දිවි ලෝකේ නම් මොන දිවි ලෝකෙද කියලා තීරණය කරන්න පුළුවන් කියලා. මනස ලෝකේ නම් කොයි රටේද, කොයි කුලේද ඉපදෙන්නේ කියලා තමයි තීරණය කරන්න පුළුවන් කියලා. මේට වඩා සාධිකයක් තියෙද පිනුනේ? දැන් සමහර අය කියනවා අපි පින්කම් කරාට මම ඕව එකට හිතන්නේ නැහැ, මම දුන්න විතරයි. ආය යන තැනකට මම හිතන්නේ නැහැ. එහෙම කියන්නේ, එහෙම කියනෝනේ. එච්චර ආඩම්බර වෙන්න ඕනේ නැහැ පින්නතුනි. බුදු දහම තුල ඊටාම ලස්සනට දේශනා කරලා තියෙනවා. මේ පින්කම් කරන අතරේදී අපට ප්‍රාර්ථනාවක් තියෙනට ඕන. ප්‍රාර්ථනා වැරදි නෑ. ඒ වගේම ප්‍රාර්ථනා වල ලෞකික ප්‍රාර්ථනා වුණාට ඒව කාටවත් හානි වෙන ප්‍රාර්ථනාවක් නෙවෙයි. ඒ ප්‍රාර්ථනා බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණා. බෝසත් උතුමන්ගේ ළඟ තිබුණා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ළඟ ඒ පෙරම් පුරණ කාලේ තිබුණේ ප්‍රාර්ථනා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක තමයි ඉලක්කයට ආවේ. ඒ නිසා අපටත් නැවත ඉපදෙන තැන ගැන අපට ප්‍රාර්ථනාවක් තිබුණට වරදක් නෑ ඒක. ඒක ධර්මයේ හැසිරෙල කරන ප්‍රාර්ථනාව. ඒක ප්‍රාර්ථනා විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ ප්‍රාර්ථනාවත් එක කරන්නේ වැඩ පිළිවෙලක් තියෙනවා. අන්නේ වැඩ පිළිවෙල කළා තමයි ප්‍රාර්ථනා කරන්නේ, නිකන් නෙවෙයි. නිකන් ප්‍රාර්ථනා කරලා ඉස්ක වෙන්නේ නැහැ. ඒතකොට තමන් ළඟ ශ්‍රද්ධාව, සීලය, පරිත්‍යාග සීලිතය, ප්‍රඥාව මෙන්න මේ කරුණු ඉහළම මට්ටමින් තියෙනවා නම් තමන්ට ඉපදෙන ලෝකය, ඉපදෙන රට, ඉපදෙන ප්‍රදේශය, ඉපදෙන කුලයක් තීරණය කරන්න පුළුවන්. මේක තමයි පින්නතුනි බෝසත්යන් වහන්සේ කෙනෙකුට මේ හැකියාව තියෙනවා. අවසාන වතාවට මනුස්ස ලෝකෙ ඉපදෙන සම්මා සම්බුදු උතුමෙකුට, බෝසත් උතුමෙකුට කාලය, දේශය, දීපය, කුලය, මව කියලා මේ පහම තීරණය කරන්න පුළුවන්. තමන්ගේ අම්මත් කලින් තීරණය කරනවා. තමන් උපදින කුලයක් තීරණය කරනවා. තමා උපදින රටේ ප්‍රදේශයක් තීරණය කරනවා. එහෙම තීරණය කලින්නේ තමන්ට තීරණය කරන්න පුළුවන් පින්නතුනි. හැබැයි නිකම් බෑ. තමන් මේ ලෞකික කුසලයේ තුල උපරිම ලෙස තමන්ගේ මානසිකත්වය තියාගෙන ඉන්නට ඕන. දවසකට වැඩිපුර වාරයක් තමන් කරන කුසලයත් එක්ක සමත භාවනාවක් තුල තමන්ට ඉන්න පුළුවන් හැකියාව තියෙනට ඕන. ඒකේ ප්‍රතිඵල විදිහට තමයි මෙතෙන්ට. ඒ නිසා මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව මෙන්න මේ වගේ භාවනාවක් කරමින් තමන්ගේ කාමච්ඡන්දාදී පංච නීවරණ යටපත් කරගෙන පිරිසුදු සිතින් වාසය කරන්න. එතකොට තේරෙනවා මරණයෙන් පස්සේ නෙමෙයි සුගතිය මෙන්න මේ ලෝකෙම බ්‍රහ්ම ලෝකයක් කරගෙන අපි. අපේ හිතේ ප්‍රථම ධානයේ මට්ටමට කාමච්ඡන්දාදී නීවරණ යටපත් කරගෙන විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රහයත පඨම ඥාන කුසල චිත්තයට ආව කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම බ්‍රහ්ම මානසිකත්වය. බ්‍රහ්ම ලෝකේ වාසය කරනවා වගේ. ඒ විතරක් නෙමෙයි ධානාංගවලේ නොපෙරී හිටියොත් අපි මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකෙට යන්නේ. ඊට පස්සේ සාමාන්‍ය දිව්‍ය ලෝක කියලා සම්පූර්ණ ප්‍රාර්ථනා කරන දෙයක් නැහැ. අපිට කලින්ම ධානයත් එක්ක තමා ධානයට සාපේක්ෂව කොයි බ්‍රහ්ම තලයේ උපදින්නේ කියන එක තමයි තීරණය කරන්න පුළුවන්. ඒ තරම් පැහැදිලි ගමන් මගක් පින්නතුනේ මේ ධර්මය තුළ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ සම්බුද්ධෝත්පාද කාලය නිකං ගත වෙන දෙන්න එපා පින්නතුනේ. හැම මොහොතක්ම ධහම තුළ උපරිම තමගේ මනස යොදවන්න. තමගේ ඉතර වැඩපල කරමින්, රැක ආරක්ෂා කරමින් කඩේට යන ගමන් මේ හැම මොහොතෙම තමා කුසලිය තුළ ඉන්න උත්සාහ කරන්න. වාහනේ අරගෙන පාරට බැස්ස ගමන් ඉඳලම සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවයි වාසය කරන්න. අරහං සම්මා සම්බුද්ධාදී එක බුදු ගුණයක් හරි සිහිපත් කරන්න. නිතරම කුසලිට බර වෙන්න. එතකොට පින්නතුනි ඊළඟ පියවර තමයි මේ සියලුම කාරණා වලින් අපි ඉහෙළම තැනකට ඔසවා තබනවා. ඒ තමයි ප්‍රඥාව. මෙන්න මෙතෙන්ට එනකොට පින්නතුනි අපි මෙතෙක් අහපු කාරණා සම්පූර්ණ වෙනස් වෙනවා. අපට අලුත් ඇසක් ලැබුණා වගේ. අපි මෙතෙක් කතා කරපු දේවල් වල සත්‍යතාවයක් තිබුණත් අපි ඇත්තටම අපි හරියට අර උදාහරණයක් කියනවා. ඇස් දෙක අන්ධ කෙනෙක් ඉන්නවා. මේ කෙනාට දෙනවා ඇඳුමක්. පරණ දුර්වර්ණ වෙච්ච දිරාපච්චයේ ඇඳුමක් දෙන්න. ඇඳුමක් දීලා කියන ඔයාට මේ දුන්නේ ලස්සන ඇඳුම. ලෝකේ තියෙන ලස්සනම වටිනාම ඇඳුම කියලා කියනවා මෙයාට. මේ අන්ධ කෙනාට දෙන්නේ. අන්ධ කෙනා මේක විශ්වාස ගන්න. විශ්වාස කළා මේ ඇඳුමත් ඇඳගෙන ඔහුගේ යාළුවන් හම් වෙන යනවා. ගිහිල්ලා කියනවා මට ලෝකේ ලස්සනම ඇඳුම ලැබිලා තියෙන බලන්න මගේ දිහා කියලා ආඩම්බරෙන් මෙයා කියනවා. එයාට හම් වෙ නැහැ තර වගේම අය තමයි. එයාට අක්පුඩි ගහලා හා හා හොඳම එකක් තමයි කියලා කියනවා. ඔහොම මෙයා තැන් තැන්වල කියමින් යනකොට මෙයාට එක්තරා කරුණාවන්ත කෙනෙක් හම් වෙනවා. කරුණාවන්ත විතරක් නෙවෙයි නුවණැති කෙනෙක් හම් වෙනවා. හම්බුණාම මෙයා මොකද කරන්නේ? මේ අන්ධ කෙනෙක් පරණ ඇඳුමක් ඇඳගෙන ලෝකේ තියෙන හොඳම ලස්සනම ඇඳුමේ කිය කියන්නේ නුවණැති කෙනෙකුට මෙයා හම් වුණොත් මොකක් කරයිද? ඒ නුවණැති කෙනා මොකක් කරයිද? මොකද කරන්නේ? ඇත්ත කියයි. නමුත් ඇත්ත කිව්වට පිළිගන්නේද මෙයා? ඇත්ත කිව්වට මෙයා පිළිගන්නේ නැහැ. ඒකයි වැඩි. හැබැයි ආයිත් කඩ වෙනස් දෙයක් කරන්නේ. යා බලන මෙයාගේ ඇස් දෙක හොඳට පරික්ෂා කළා. බලලා යා නොවන දෙක නිසා දකින්න මේ ඇස් දෙක සුව කරන්න පුළුවන් කියලා. යා කරන්නේ මේ කෙනා එක් කරගෙන ඉතාම දක්ෂ අක්ෂි වෛද්‍යවරයෙක් ළඟට එක්කන් යනවා. ඇස්වැද මහත්තයා ළඟට එක්කන් යනවා. ඔහු එදන් ඉන්නේ පරණ ඇඳුමක් කියලාවත් අලුත් ඇඳුමක් දීමක්වත් එහෙම මුකුත් කරන්නේ නැහැ. ඔහු කරන්නේ එකම දේ, මෙයාව හොඳ දක්ෂ වෛද්‍යවරයෙක් ළඟට එක්කන් යනවා. ගිල ඇස් දෙකට ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාර කළ ඇස් දෙක සුවපත් කරනවා. ඇස් දෙක සුවපත් කරව ගම මෙයාට මොකද මතක් බලන්න මෙයා. ඉස්සලම් බලන්නේ ඉස්සලම් බලන්න තමාගේ ඇඳුම දිහා බලන්න. බලපුවාම මෙයාට තේරෙන මෙච්චර කලක් මේ ලෝකෙම තමා මුලා කරලා හිටියේ කියලා. ඇඳුම ඉක්මනින් ඉවත් කරනවා. මේ උපමාව ධර්මයේ සඳහන් වෙන්නේ මොකටද? අපි පින්නතුනි ලෝකයා අපට අහවල් දේ ලස්සනයි කියලා අපිට මේ කියලා තියෙන දේවලුත් අර අන්ධ මිනිස්සුන්ට ඇඳුම දීපු එක වගේම තමයි. වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන කවුද? අන්නර අන්ධ මිනිහට හම්බෙච්ච අර අක්ෂි වෛද්‍යවරයෙක් වගේ. ඒ අක්ෂි වෛද්‍යවරයා ළඟට එක්ක යන උදව් කරපු කෙනා කවුද? ඒ තමයි කල්යාණ මිත්‍රයා. අර කල්යාණ මිත්‍රයා කරන්නේ අරයවත් අතින් අල්ලගෙන බුද්ධ රත්නය, සංඝ රත්නය නැමැති මේ ධර්ම සෝස් එකට යවෙක්ක යනවා. ගිහිලයාට ධර්ම නැමැති කැඩපත ලබා දීලා ඕගේ දැස සූපත් කරනවා. අන්නේ වගේ පිනතුනි, අප අද මේ ගත කරන ජීවිතයත් අර අන්ධයා හිතන් ඉන්න වගේ සැබවින්ම සැබෑ ලෝකේ නෙමෙයි. අපේ ලෝකය කියන්නේ මොකද්ද? අපේ සමස්ත ලෝකය කියන්නේ ඇසෙන් රූප දැකීම, කනෙන් ශබ්ද ඇසීම, නාසෙන් ගඳ සුවඳ, දිවෙන් රසය, ශරීරයෙන් පහස, මනස අරමුණු. මෙන්න මේ ඉන්ද්‍රිය සාරමුණු තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. එන්න බැහැ කිසිම දෙයක් අපේ ජීවිතේ නැහැ. වෙනත් විදිහකින් කියනවා නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකය. දැන් මෙතේ ඉඳන් කියන කරුණ පින්නතුනේ අර ලෞකික ජීවිතයේ සුගතිගාමී වෙන කියන කාරණා නෙවෙයි මේ. අපි ලෞකික ජීවිතේ කොච්චර සාර්ථක කළා බ්‍රහ්ම ලෝකේ ගියත්, අපි ආනෙන්ජාවේ සංඛාර සිද්ධ කළත් අපි අවිද්‍යාපත්‍ය සංඛාර කියන මට්ටමෙන් ඉන්නේ. අවිද්‍යාපත්‍ය සංඛාර කියන එකේ පටන් ගත්තොත් කොහෙන්ද අවසන්න්නේ? අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං ඔහොම ගිහිල්ලා අවසන්න්නේ කොහෙන්ද? ඕ ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව අවසන්න්නේ දුක කඳුලත් එක්ක. ඊට මෙහා කිසිම ස්ටොප් සයින් එකක් නැහැ. එහෙනම් මෙන්න මේ යන අනුසෝතගාමි ලෝකයේට බුදුරජාණන් වහන්සේ කිය කෙනෙක් කියලා කියන්නේ පටිසෝතගාමෙන් නිපුණං දුද්දසං අනුන් කියපු විදියට උඩුගම් බලා යන ඉතාම සියුම් වූ ගැඹුරු වූ සංවේදී දහම් පණිවිඩයක් දේශනා කළ තියෙනවා. ඒක දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් විතරයි මුලතාවට කල්පයක් තුළ. ඒ මොකද්ද? ඇහැට රූපයන් දකිනකොට සාමාන්‍ය අපට හිතෙන්නේ මේ මොහොතේ පේන රූපේ මම මේ දකින කියලා. ඇත්තටම මොකද වෙන්නේ බිනතුණි? ඇහැට අපි රූපයක් දකිනකොට රූපයේ තීරණ වෙන්නේ අපි හිතනවා රූපේට අනුවයි රූපේ තීරණ වෙන්නේ කියලා. ඇත්තටම රූපේට අනුව නෙවෙයි රූපේ තීරණ වෙන්නේ. රූපේ තීරණ වන්නේ ඇහැට අනුව. ඇහැ තීරණ වන්නේ අපේ මානසික ස්වභාවයට අනුව. අපේ අභ්‍යන්තරයේ තියෙන අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, නිබති ලක්ෂණ නොදෙනීම ආදී හේතු ගණනාවක් තියෙනවා. අන්නේ හේතු වලට සාපේක්ෂව ඇහැ නිර්මාණය කළ දෙනවා. ඇහැට සාපේක්ෂව තමයි රූපය පදිත වෙන්නේ. මේ රූපයක් නෑ කියන්නේ. රූපය තියෙනවා සතර මහා භූත රූප වලින් එකතු වෙච්ච රූපයක් තියෙනවා. ඒ රූපයේ තීරණය වෙන්නේ රූපේ මට්ටමටම නෙවෙයි, ඒ රූපය ධාරණය කරගන්න ඇහැ කොච්චර ධාරිතාව තියෙනද කියලා කාරණේ මත. ඇහැ තීරණය වන්නේ මනසට අනුව. එතකොට ඇහැට පතිත වෙන මේ රූපයේදී වර්තමානයේ වෙන්නේ වර්ණ රූපේ විතරයි හැගෙනන්නේ. ඒකේ තියෙන හැඩතල, ස්වභාවය, ක්‍රියාකාරීත්වය අනිත් සියල්ලක්ම එකතු කරලා දෙන්නේ අපේ අතීත අත්දැකීමත් එක්ක මනස පැත්තේ. ඇහැට වර්ණ රූපේ පතිත වෙනවා. එතනින්ම අර රීල් එකක් තියෙන කැමරාවෙන් පික් එකක් ගැහුවා වගේ එක එතනින්ම අවසන් වෙනවා. ඒක නෙගටිව් එක පිච්චිල යනවා. නැවත බලනකොට ආයි අලුත් එකක් තමයි ආයි මේ යන්නේ. එතකොට මේ වර්ණ රූපය ගැනීම විතරයි හැඩ කරන්නේ. ඇසේ චක්කු විඥානය මේක සම්පූර්ණයෙන් දැනගන්න බෑ. දැනගන්නේ මනෝ විඥානය. මනෝ විඥානයෙන් දැනගන්නකොට ඒ මනෝ විඥානයට පාදක වෙච්ච ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, රූප සංඥා, රූප සංකේතනා කියන මෙන්න මේ විපාක මට්ටමේ මේ අවස්ථා සියල්ලම නිරුද්ධ වෙලා තියෙයි. ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙයි. දැන් උදාහරණයක් ගන්න අපි කිව්වා මේ පන්සලේ ඝණ්ඨාරයක් තියෙයි කියලා. ඝණ්ඨාරය ගහනවා. ගහපු ගමන් අපට ඝණ්ඨාරය මතක් වෙනවා, සද්දේ මතක් වෙනවා, පන්සලේ ඝණ්ඨාරය කියලා දන්නවා, ඝණ්ඨාරය ගෙවෙ දානටය කියලා දන්නවා, ඝණ්ඨාරය ගෙවෙ පොඩි හාඳුරුවයි කියලා දන්නවා, ඔක්කොම ටික අපට එනවා. ඒ ටික ඔක්කොම අපට එනකොට අර සද්දේ තමක් තියෙනවද? ඒ අහපු ඒ වෙලාවේ කණ්ඩපදියේ සද්දේ තියෙනවද තමක්? ඒ කොහෙරි ඉතුරු වෙලා තියෙනවද? ඒ කොහෙවත් ඉතුරු වෙලා නැහැ. ඒ ශබ්දේ න්‍යායම තමයි පින්නතුනේ. ඇහැට දකින්න රූපයත්, නාසයෙන් යන ගඳ සුවඳත්, දිවට දැනෙන රසයත්, කාටි ලැබෙන පහසත් මේ හැම දෙයකම ලක්ෂණ එහෙම. මුල් අවස්ථාවේදී අධ්‍යක්ෂකම ලැබිලා එතනම නිරුද්ධ වෙනවා. ඒකේ ක්‍රියාකාරීත්වය එතනින් අවසන්. ඒ ටික සම්පූර්ණ තීරුම් ගන්න මනෝවිඤ්ඤාණය පැත්තෙන්. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ කියන මට්ටමින් තමයි අර රූපේට අදාළ සියලුම දේවල් තේරුම් ගන්න. එතකොට අපි මෙතෙක් කල සැපක් හෝ දුකක් ඉඳනන් ඇහැට රූපයක් දැකලා කනට ශබ්දයක් අහලා නාසයට ගඳ සුවඳක් දිවට රසක් කයට පහසක් කලවල මෙතෙක් කල දුකක් ඉඳනන් අපි හිතාගෙන හිටියේ රූපයත් එකේ තමයි මේ සැප දුක් වෙන්නේ කියලා. ඇත්තටම රූපේ දන්නේවත් නැහැ. අපි දරුවෙක් වඩාගෙන උණුසුම ලැබුවත් දරුවට සෙනෙහස දැක්වුවත් ඔළුවට ගෑවත් ඒ හැම දෙයක්ම දැනගන්න අවස්ථාව කාය විඤ්ඤාණ නෙවෙයි පිනතින මනෝ විඤ්ඤාණ අවස්ථාව. අපි සමස්ත ජීවිතේ මේක අපි දැනගත්තත් නොදැනගත්තත් පිළිගත්තත් නොගත්තත් සද්ධාද සතාගතස්ස බෝධෙන් කියපු විදිහට බුදුරජාණන් වහන්සේගේ දහම අපි විශ්වාස කරනවා නම් යථාර්ථය මේක. ඒක බුදුහාඳුර කියව නිසා යථාර්ථය නෙවෙයි. ඒක තමයි ලෝක යථාර්ථය. බුදුහාඳුරගේ දහම කියන්නේ අපි බුදුදහම කියුවට ඒක බුදුහාඳුරටයි දහමක් නෙවෙයි. බුදුහාඳුර අවබෝධ කරගත්ත ලෝක යථාර්ථය. උන්වහන්සේ නගර සූත්‍රයේ දීථාන් පැහැදිලිව දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගෙන් ලෝකයේ පහළ වුණත් නොවුණත් මේක යථාර්ථය කියලා. අපි උන්වහන්සේට ගරු කරන්නේ මේ කල්පය තුළ උන්වහන්සේ තමයි පළවෙනිම කාට මේක අනාවරණය කළේ. මේක ඩිස්කවරි එකක්. මේක ක්‍රියේෂන් එකක් නෙමෙයි. මේක අනාවරණයක්, නිර්මාණයක් නෙමෙයි. එතකොට අපේ ජීවිතයේ දුක නිදහස් වෙනවා නම් මොකද කරන්න ඕන? දුක නිදහස් වෙනවා නම් මෙන්න මේක කලින් අසහා දැනගන්නට ඕන. ඒ අසහා දැනගන එකට කියන්නේ සුතමේ පඤ්ඤාව කියලා. ඒ අහපු දේ නැවත නැවත හිතන්නට ඕන. ඒකට කියන්නේ චින්තාමේ පඤ්ඤා කියලා. අන්නේ චින්තාමේ පඤ්ඤාවදී භාවනා පිළිදෙඩ වඩන්නට ඕන. ඒකට කියනවා භාවනා පඤ්ඤා කියලා. මෙන්න මේ තුනට සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාවේ පඤ්ඤා කියන මෙන්න මේ තුනට තමයි පඤ්ඤා සම්පත්තිය කියලා කියන්නේ. පඤ්ඤා නරණං රතනං. මනුස්සයන්ට තියෙන ලොකුම මැණික මේක. පඤ්ඤාය පරිසුද්ධියේ ප්‍රඥාවෙන් තමයි මානසික පරිසුද්ධිය ලැබෙන්නේ. අපදාන සෝභිනී පඤ්ඤා. මේ ප්‍රඥාවෙන් තමයි අපේ චරිතය සෝභමාන වෙන්නේ. නත්ති පඤ්ඤා සම ආභා. මේ ප්‍රඥා හා සමාන වෙනත් ආරෝග්‍යයක් ලෝකේ නැහැ. මේක ආර්ය ධනය. මේක තමයි දුකෙන් නිදහස් වෙන තියෙන ප්‍රධානතම මාවත. මේක තමයි හරියට නිවසක තියෙන මේන් ස්විච් එක. මේක මෙතෙන්ට හරියට හිත තිබ්බොත් අපිට බාහිර කිසිම රූපයක් නැවෙන්නේ නැහැ. බාහිර මේ සියලුම ලෝකයක් අපි අත්විඳින අවස්ථාව නිරෝධ වෙච්ච අවස්ථාව. හැබැයි පිනතුන වලදා තේරුම් ගන්න එපා. රූපයක් නැහැ කියන්නේ නැහැ, රූපයක් තියෙනවා. ඒ රූපය පරමාර්ථයට සාපේක්ෂව ගත්තොත් ඒ මොහොතට ඉන්ද්‍රිය ප්‍රතිපදව තියෙන රූපයක් තියෙනවා. ඒක හේතු ඇති කලින් හටගෙන හේතු නිරෝධයෙන් ඉතුරු නැතුම් නිරෝධණය. එතකොට අපි නිතරම ජීවත් වෙනවා කියන්නේ මනස පැත්තෙන් මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාව තමයි විපාක මට්ටමේ අවස්ථාවත් නව කර්ම සිදු කරන අවස්ථාවත් ඒ වගේ මාධ්‍යන් දිනුව ලබා ගත්තට පස්සෙත් මට්ටම මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ අවස්ථාව. එතකොට මෙන්න මේ දර්ශනේ ලැබුණට පස්සේ ඒ ධම සජීවී කරන ජීවමාන ප්‍රතිපදාව තමයි මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන කාරණා. පින්නතුරු මෙතෙන්ට ආවා කියන්නේ අපේ ජීවිතේ ඉහිලම ගෝල් එක ඇවිල්ලා. මෙතෙන්ට හරියට ශ්‍රද්ධා පිටුවොත් අපි ගන්න හුස්ම රැලේ ඉඳන් අපි රාත්‍රියේ නිින්දට යෑම දක්වා කරන සියලුම දේවල් කරන්නේ ආරසංග මාර්ගයන්ගේ අපිදීට. රැකියාවක් කරනවා නම් ඒක සම්මා ආජීවේ. වචනයක් කතා කරනවා නම් සම්මා වාචාව. සිතුවිල්ලක් හිතනවා නම් සම්මා සංකප්පය. උත්සාහ කරනවා නම් සම්මා වායාමය. සිත එකඟ කරනවා නම් සම්මා සමාධිය. සතිමත් බව නම් සම්මා සතිය. කයින් කටයුත්තක් කරනවා සම්මා කම්මන්තේ. මේන් බැහැර අපට පින්නතුනේ හෙල්ලෙනවත් බැහැ ඊට ඊට පස්සේ. අද අපට ධර්මයේ ප්‍රැක්ටිස් කරන එක අමාරුයි. හරි වෙහෙස කරයි. මේ දර්ශන රාවට පස්සේ වෙහෙස අමාරුව මොකද්ද? ධර්මයෙන් බැහැර වෙන එක. මේක තීරණ අරගෙන ගහමට ආවා කියන අපි හරියට අර රේල් පිරිදෙග උඩ කෝච්චි පෙට්ටියක් තිබ්බා වගේ අපි ලස්සනට මාවතක තියලා තියෙනවා. රෙඩ් කාපට් එකක් උඩ තිබ්බා වගේ. අරස්නි මාර්ගයෙන් අයින් වෙනවා කියන්නේ මොකද්ද? අර රේල් පිරිදෙගෙන් අයින් කළා වගේ නැත්නම් රෙඩ් කාපට් එකෙන් අයින් කළා වගේ. මාළුවෙක් වතුරෙන් ගොඩ දැම්මා වගේ හරියට. මේ ධර්ම මාර්ගයෙන් අයින් කරනවා කියන එක. මෙතන නේන කන්ටිකක් අමාරුයි වෙනතනි. උඹ බනහන්න ඕන. ප්‍රැක්ටිස් කර කර බලන්න රිසල්ට් එක තියෙද කියලා. හරියට විශ්වාසයක් නැහැ මේ වෙනස් වෙනවා. මීට වඩා ලොකු ජීවිතේ බලාපොරොත්තු තියෙනවා. දැනට ඔබේ ජීවිතේ ඉලක්කයක් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ විදිහම කරන්න. ඒක පොඩ්ඩක්වත් අඩු කරගන්න එපා. ඔබ ධනයක් උපයන්න බලාපොරොත්තු වෙනවා නම්, දරුවට උගන්වන්න බලාපොරොත්තු වෙනවා නම්, උපාධියක් ගන්න බලාපොරොත්තු වෙනවා නම්, රැකියාවක උසස් වීමක් ගන්න බලාපොරොත්තු වෙනවා නම්, ඒව ඒ විදිහම තියාගන්න. ඒව මේ නිසා පොඩ්ඩක්වත් අඩු කරගන්න එපා. අඩු කරගන්න ඕනත් නෑ. ඔබේ නම ගැද කරන්න ඕන. ඒ කරන සියලුම දේවල් නම් ඉහෙලම තැනින් මෙන්න මේ ධර්මය රඳවා ගන්න සහ ඒ සඳහා මානසිකව කැප වෙන්න. ඒ නිසා ඔබ කඩේට ගියත්, රැකියාවට ගියත්, දරුවට උදව් කළත්, ගෙදර කෑම යුවත්, වත්ත සුද්ධ කරත්, පන්සලට ආවත්, දානෙ යුවත්, අම්මට තාත්තට සැලකුවත් මොකක් කරත් ඔබ කරන්නේ අරසිය මාර්ගයෙන් නම්. ඒ වගේම පින්නතුනේ අවසානට යන්නේ කොතෙන්ද? සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති. ඔන්න අපට ලොකු කල්යාණ මිත්‍රයෙක් පස්සේ හම්බ වෙනවා. මෙතෙක් කලක් හොඳ යාළුවෝ බලාගෙන, හොඳ බඩුමුට්ටු හොයාගෙන, ලස්සන අය හොයාගෙන, හොඳ ගතිගුණ අයගේ ෆෝන් අංක ඊමේල් ඇඩ්‍රස් හොයාගෙන අපි ගිහිපු ගමන නියමවටපත් වෙනවා. තමන්ගේ හොඳම මිතුරා ළඟම ඉන්නවා. මොකද යාළුවා? කවුද යාළුවා? තමන්ගේ ආස්වාස ප්‍රසවාසී. තමන්ගේ ආස්වාස ප්‍රසවාසීට සතිමත් බව එකතු කරනවා. සෝ සතෝ වාස සති සතෝ පස්ස සති. දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමිති පජානාති. ඔන්න ආධ්‍යාත්මික ගමන් මගේ පෙරහැර කසපාර පටන් ගත්තා. ආරසිංහ මාර්ගයේ පිහිටලා දවසක තත්පරේ හරි වැඩි කරගන්න ආනාපාන සතිය කරන වෙලාව. තමන්ගේ ජීවිතයේ සතුට 10000 ගණනින් වැඩි වෙන ආකාරය තමන්ටම තමන් ගැන බලා ගන්න පුළුවන්. මෙතෙක් කලක් අපි සතුට විඳේ නැහැ පින්නතුනි. සතුට හොයාගෙන ගියා. අපි තාම සතුට හොයාගෙන යනවා. අපි මුළු ජීවිත කාලයක් කරන්නේ සතුට හොයාගෙන යනවා. ඒකයි ඌනෝ ලෝකෝ අතීතෝ තහනා දාසෝ කියන්නේ. හැමදාම මදී කියන හැඟීමෙන් තෘෂ්ණාවට දාස වෙලා යන්නේ. අන්නේ ගමන් මගට තිත තියලා සතුට හොයාගෙන යන අය නෙවෙයි. සතුට විඳින අය බවට පත් වෙන්නේ සැබැදෙසම ආරසංග මාර්ගයේ පිහිටලා ආනාපාන සතියේ වැඩ පටන් ගත්ත දවසට. එදාට අපි සතුට හොයනව නෙවෙයි, සතුට විඳිනවා අපි. ජීවිතේ ලස්සන දකින්නම් පින්තුනේ, හැකිතාක් මෛත්‍රිය භවනා කරමින්, හිත ශක්තිමත් කරමින්, ලෞකික කුසලයේ ශක්තිමත් කරන ගමන් මෙන්න මේ ලෝකෝත්තර කුසලිය සඳහා ආනාපාන සතියේ පිහිටලා අනිච්ඡාන පස්සේ විහෙරති අසසිස්සාමිති සික්කති පතසිස්සාමිති සික්කති මට්ටමට එන. තමන්ට මුළු ලෝකයක් කැඩලෙ බිඳල යද්දී, තමන්ට තියෙන ලස්සන ශරීරය වියපත් වෙද්දී, නිරෝගී භාවයේ තියෙන ටික ශරීරයට අහිමි වෙද්දී, ශරීරයට කෑලි බෑලි ශරීරයේ තියෙන ඒවා කපලා අයින් කරද්දී, අලුත් කෑලි දමද්දී, ඒ කිසිදු දෙයක තමා යැපෙන්නේ නැතුව තමන්ගේ ආධ්‍යාත්මය සඳහාම තමයි කැප වෙන්නේ. අත්ථ දීපා වික්‍රේ විරත අත්ථ සරණාන අඤ්ඤ සරණා කියලා කියන්නේ ධම්ම දීපාභික විතර ධම්ම සරණාන අඤ්ඤ සරණා කියන්නේ මෙන්න මෙතෙන්ට. ධම්ම පිළිසරණක් දෙවිනා පහනක්. තමන්ගේ සිත පිළිසරණක් ආලෝකයක් පහනක් දෙවිනා කරගෙන වාසය කරන්න කියන්නේ මේකයි. එනිසා ඔබේ ජීවිතේ සාර්ථකත්වය කියන්නේ ඔබේ සතුට. ඔබේ සතුට කියලා කියන්නේ මොකද්ද? ඔබ දිනකට මෛත්‍රී භාවනාවටත් ආනාපානසති භාවනාවටත් ඔබ කොච්චර කාලයක් වැය කරන්න සූදානම්ද කියන කාරණය මත. මේක තමයි යථාර්ථය. මේක අමතක කරන්න එපා. අමතක කරන්න නැද්ද කියලා පෙරලියා ගන්න. අපේ ජීවිතේ සාර්ථකත්වය කියන අපේ සතුට, අපේ සතුට කියන්නේ මොකද්ද? මෙන්න මෛත්‍රී භාවනාවට විශේෂයෙන්ම ආනාපාන සති භාවනාවට දවසට කොච්චර කාලයක් ඔබට වෙන් කරන්න පුළුවන්ද, කොයිතරම් ඔබේ මනස පුහුණු කළ තියෙද කියලා කාරණේ. උත්සාහ කරන්න පිණිස බැරි නෑ, කරන්න පුළුවන්. පටන් ගත්ත වෙලේ ඉඳලාම මේකේ සතුට ලැබෙනවා. ලොකු සැනසීමක් ලැබෙනවා. මේක වෙලාවට එළිය හරි ගහක් යට කුටුවක් තියාගෙන හරි පහසු ඉරියව්වක ඉඳගෙන. ඒත් පාරම් කුටුවේ වාඩි වෙන්න එපා. ටික වෙනක් හරි බිම වාඩි වෙලා ඉන්න පුළුවන් නම් පොට් එක පුළුවන් තරම් උපරිමෙන් ඉන්න. බැරි නම් පුඩුවක වාඩි වෙන කමක් නෑ. ඒත් බැරි නම් හාන්සි වෙලා හරි මේක කරන්න. තමන්ට ප්‍රතිඵල තියෙනවා. හැබැයි ඒ ගමන නිකන් කරන්න බෑ. ඒ ගමන වෙන්නේ අර දානෙ ඉඳන්ම, අම්මට තාත්තට සැලකීම ඉඳන්ම, මහන්සි වෙලා වැඩපල කිරීම ඉඳන්. ඒ සියලුම ගුණධම් ටික අපේ ජීවිතේ සම්පූර්ණ වෙන්නට ඕන. ඒවත් එක්කම මේ ගමන යන්නේ. මේකට කෙටි මාර්ග ෂෝට් කට් නෑ පේනතුනි. අද ආනාපානසති වඩන්න ඕන කියලා ඔක්කොම අයින් කළා. ගෙදර දොර සුද්ධ පවිත්‍ර නොකර ඔක්කොම කළා. ආනාපානසති කරන්න පටන් ගත්තට මේ කරන්නේ. තමා මේ ධම්මඟ වැඩනවා නම් තමා ගෙදර වැඩිපුරම අතුපතු ගාන කෙනා වෙන්නට ඕන. ගෙදර වැඩිපුරම රෙදි හොදන කෙනා වෙන්නට ඕන. වැඩිපුරම පිඟන් හොදන කෙනා වෙන්නට ඕන. වැඩිපුරම මකුණු දැල කඩන කෙනා වෙන්නට ඕන. වැඩිපුරම අසරණයට සලකන කෙනා වෙන්නට ඕන. වැඩිපුරම අමතර සාතර සලකන කෙනා වෙන්නට ඕන. අන්න එහෙම කෙනාට තමයි මේකට පරිසරය සකස් වෙන්නේ. එහෙම නැත්නම් මේක දැනුමක් විතර හොඳ බණක් කිව්වා, හරි හොඳ බණක්, නියම බණක් කියලා යනවා. ආයෙ ලොකු වෙනසක් නැහැ. ආයෙ ළඟ දවසේ බණන ආයෙම. පින්නතුනි මේ බණ තමන්ගේ ජීවිතයට යන්නේ මෙන්න මේ සත්පුරුෂ ධමයත් එක්ක. අම්ම තාත්තිනව නම් උපරිම සලකන්න. තමන්ගේ ස්වාමි බහරයවන්ට අම්කව සලකන්න. දරුවන්ට ඥාතින්ට උපරිම සලකන්න. තමා කරන රැකියාවට තමා රැකියාවෙන් ජීවත් වෙන්නේ ඒ රැකියාව උපරිම හොඳට කරන්න. තමන් ගන්න වැටුපට ණය නොවන විදිහට මහන්සියෙන් වැඩ කරන්න. තමා ඉන්න පරිසරය ලස්සන තියාගෙන ඉන්න. තමා කරන කටයුතු හැකිතාක් නීතිල අනුගතව කරන්න. පංචශීලයේ නිතරම පිළිපදින වැඩ කරන්න. සතර අගතියෙන් මිදෙලා ඉන්න. මෙන්න මේ ගුණංගත් එක්ක තමගේ ජීවිත ලොකු ශක්තියක් ලැබෙනවා. ඒ ශක්තිය නිසා අපි කොයි මොහොතෙ මිය ගියත් අපි කිසිදාක දුගතිය නොයටනවා කියන සාහතිකයක් අපිට තියෙනවා. සසර ගමන කෙසේ වෙතත් මේ ජීවිත කාලය තුල දිනෙන් දින අපේ තියෙන අවිද්‍යාව දුරු වෙන මට්ටමට ලෝභ දේශ අඩු වෙමින් අපි දිනෙන් දින සතුට වැඩි වෙන මාර්ගයේ යෙදෙන්නේ. අපි වයසට ගියත් අපේ මේ සතුට අඩු වෙන්නේ නැහැ. අද අපි කරන ගත කරන ජීවිතයේ සතුට තීරණය වන අපේ දරුවන් මත, අපේ රූප සම්පන්නිය මත, අපේ නිරෝගී භාවය මත. ඒත් පින්නතුනි මේ දහමට ආපු දවසට අපේ සතුට තියෙන අපේ මනස මත. අර බාහිර කිසිදු සාධකයක වෙනස් වීමකින් අපේ සතුටට පොඩ්ඩක් අත වෙනසක් වෙන්නේ නැහැ. අන්තිම මොහොතේ පින්නතුනි අපට අපේ ජංගම දුරකතනවත් අපේ කන ළඟට උස්ස ගන්න බැරි මොහොතක් එනවා. ඒ තරම දුර්වල වෙනවා අපි. අපේ කටට දාන වතුර බිඳ අපට ගිල ගන්න බැරි වෙනවා පින්නතුනි. අපට ගහන සේරෙන් කටුව ඇතුළට යන්නේ නැහැ, නහර දුර්වල වෙලා. ඒ මට්ටමට එනවා අපි. නමුත් අපි හුස්ම ගන්නවා. අන්නේ හුස්මට සතිමත් බව ආනාපාන සතිය එකතු කළා නම් තියෙන එදාට අපට ලැබෙන සුවය කොහොම ඉහිලා පේනතද? ඒ මරණාසන මොහොත විතරක් නෙවෙයි මේ මොහොත ඉඳන්ම තමන්ගේ හුස්මට උපරිම වටිනාකම ලබා දෙන්න. ඒ හුස්මට සතිමත් බව එකතු කරන්න. ඒ හුස්මට සලකනවා කියන්නේ අපි කාටද සලකන්නේ? අපේ අම්මට තාත්තට. අපේ අම්මගෙන් තමයි මේ හුස්ම ලැබුණේ අපට. අපි මුලින්ම හුස්ම ගන්න වෙලාවේ අපි ඇඬුවා. අඬන වෙලාවේ අම්ම හුඟක් සතුටු වුණා. හැබැයි අම්ම ඊට පස්සේ කවදාවත් කැමති නෑ අපි අඬනවා දකින්න. අපි අඬනවා දකින්න කැමති එකම අවස්ථාවක් අවසාන වතාවක් අපි මේ මුලින් හුස්ම ගන්න වෙලාව. ආජීවිතේ කිසි දවසක අපේ අම්මා අපි අඬනවා දකින්න කැමති නෑ. අපි හැමදාම සතුටෙන් ඉනවා දකින්න අම්මා ප්‍රාර්ථනා කළේ. අපේ අම්ම දැන් ජීවත් වුණත් නෝනත් අපේ අම්මගේ බලාපොරොත්තු වේක. ඒ නිසා අපි අර අම්මගේ අහිංසක අම්මගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න පින්නතුණි. ඒ සඳහා තමයි අපේ දෑත් එකතු කළා බුදු සාදු කියලා අපට වැඳලා අපේ දෑත් එකතු කළ බුදුන් හමුවේ අපිට වන්දනා කරලා අපට මේ ධර්මය ලබා දුන්නේ අපේ අම්මේකට. අන්නේ අම්මට අපි යුතුයකම ඉෂ්ට කරනවා නම් කරන ඉහෙරම දේ තමයි ආනාපාන සතිය පුහුණු කරන. මේක හොඳට හිතරගන්න. ආනාපානසති ආදාළ හැකිතාක් දේශනහන්න සංගතනිකායේ ආනාපානසති සංයුත්තේ කියලා සංයුත්තයක් තියෙන එක සූත්‍ර ගානක් තියෙනවා. ආනන්ද සූත්‍රය කියලා තියෙනවා. ආනාපානසති සූත්‍රය කියලා තියෙනවා. ගිරිමානන්ද සූත්‍රය තියෙනවා. එයාගේ පරිසම්බිදා මාගේ ආනාපානසති කතා කියලා තියෙනවා. ධර්මයේ බොහෝ තැන්වල ආනාපානසති ගුණ වර්ණනා කරලා තියෙනවා. අමෘතය රස විඳින කැමැති නම් මනුස්ස ලෝකේ ඉඳගෙන ආනාපාන සිද්ධ වඩන්න කියලා කියනවා. අමෘතය ලබන නම් දිවි රෝගය යනවනේ නේ. මනස ලෝකෙ ඉඳගෙන අමෘතය රස විඳින කැමති නම් ආනාපාන සතිය වඩන්න කියලා කියන්නේ කායගත සතිය වඩන්න කියලා තියෙනවා. මේ සටිකට අපි පුහුණු කරනවා. ඔබට බැරි නෑ පින්නතුනේ පුළුවන්. ඔබට ඒ සඳහා සියලුම ගුණධර්ම ඔබේ හැකියාවන් පින තියෙන ඔබට. ඒ නිසා තමයි ඔබට මේ බණට ගැහෙන්නේ. ඒ නිසා මේ බණට ගැහෙනකොට හොඳින් හිතේ දරාගෙන මේ ධර්ම තුලින් ජීවිත පෝෂණය කරගන්න අපි උත්සාහ කරමු. ඉතින් එහෙම කරන්න ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඇති කරගත් තව පින් සිටිවිලි ඔබ නමින් මිය ගිය මේ මුලින් නම් සඳහන් කළ සියලුම ඥාතීන් හොඳට මතක තියාගන්න සීමත් කරගන්න විශේෂයෙන්ම ඉනෝකාමෙන්ඩිස් මහත්මියගෙත් ඒ වගේම මානින් ජයන්ත අමනසිංහ මහත්මියගෙත් නමින් මිය ගිය ඒ දෙමෝපියන් සහෝදර සහෝදරයන් ඇතුළු සියලුම ඥාතීන් මේ පින දැක සුවපත් වෙත්වා. මේ පිණින් සුවපත් විය හැකි ඔබෙත් මගෙත් කිසියම් ඥාති පිරිසක් පින් අපේක්ෂාවෙන් කොතනක හෝ සිටින්නම් ඒ සියලු දෙනාද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. හොඳයි, මේ උතුම් කුසලයේ බලයෙන් සම්මා දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් රැකදෙත්වා කියන ප්‍රතිමෙන් දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. හොඳයි, පින්තුනි මේ සත්පුරුෂ පින්තුන් අද මේ විහාරස්ථානට ඇස්වලා ඉතාම ලස්සන පින්කමක් කළේ. උදෑසන පටන් සිල් සමාදන් වෙලා නොයෙක් ආකාරයෙන් කුසල දාන සිදු කළා. ඉතින් මේ පින්කම් ඔබට ලස්සනට සිදු කරගන්න ලැබෙන්නේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා, ගෞරවනීය බල්කොළ පියනන්ද නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම අපේ ධම්ම ජෝති හාමුදුරුවෝ, කල්‍යාණ වංශ හාමුදුරුවෝ, ඒ වගේම සුමංගල පොඩි හාමුදුරුවෝ, ස්වාමීතර හාමුදුරුවෝ ඇතුළු මේ ස්වාමීන් වහන්සේලා ඔබට ඉතාම මෛත්‍රියෙන් උදව් උපකාර කරනවා. ඒ නිසා තමයි මේ පින්කම් නිතරම ලස්සනට මෙහෙම සිදු කරන් ලැබෙන්නේ. ඒ නිසා උන්වහන්සේලාට අපි පුණ්‍ය ආනුමෝදනා කරමු, ආශිර්වාද කරමු. උන්වහන්සේලාගේ ශාසනික කටයුතු, අධ්‍යාපනික ආධ්‍යාත්මික කටයුතු සඵල කරගන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ සියලු කුසල බලයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නයේ චිර ජීවනයේ සලසේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවයත් සලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්බයං සෝකං පන්තා ච නිස්සෝකං හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොරින් තැවෙන සත්